නමස්කාර වේවා බුදු රුවනට සමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සංකෙන්තේන පංච උපාදානක් ඛණ්ඩා දුක්ඛාති ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ලොස් ඇන්ජලිස්හි ධර්මවිජය බෞද්ධ විහාරස්ථානයේහි 2017 වර්ෂයේහි අප්‍රේල් 2 වෙනිදා දවසේහි බක්පුන් පොහොය නිමිති කරගෙන සිල් සමාදන් වන අවස්ථාවේහි මේ අවස්ථාවට නියමිත ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට ඇහුම්කන් දීමටයි බලාපොරොත්තු වෙන්නේ. මේ මෑණිවරුන්ට ඇහෙනව නේද? ඔව්. ඉතින් අපට අපේ ජීවිතයේහි වටිනාම දේ අපි ලබා ගනිමින් ඉන්න අවස්ථාව. බුදුහාඳුර දේශනා කළ අනුත්තරීය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ අනුත්තරීය සූත්‍රයේ දේශනා කරනවා සවනානුත්තරීය කියලා කාරණයක්. අහන දේවල් වලින් උතුම්ම දේ මොනවාද කියලා අහනවා. එතකොට අපේ දසවන් වලින් ගන්න ඉහළම ප්‍රයෝජනේ තමයි දැන් අපි මේ ලබා ගනිමින් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරා වූ සද්ධර්මය අහලා අපේ ජීවිත වඩ වඩාත්ම ගුණනුවණින් පෝෂණය කරගන්නටයි අප මේ බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි අපි මේ අවස්ථාව ලබන්න සසර හුඟක් පින් කරපු අය. කෙනෙකුට හිතෙන්න පුළුවන් පසුගිය සතියේ සූදානම් වෙලා ඇඳුම් හැම සූදානම් කරගෙන අද උදෑසන පාන්දර අවදි වෙලා මේ ඇවිල්ලා අහන බණක් කියලා තමයි බොහෝ දෙනාට හිතෙන්නේ. නමුත් පින්නතුනි ඔබ මේ බණ ටික අහන්න සසර බොහෝ කාලයක් දාන ආදී පින් දහම් කරපු අය. ඒ පින්කම් කරන අතරේ ඔබ ප්‍රාර්ථනා කළ තියන බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ තියෙන කාලයක ලෝකී උපදින ලැබෙන්න, ඒ සද්ධර්මය අහන්න පුළුවන් වටා පිටාවක ඉන්න ලැබෙන්න, ඒ සඳහා පහසුකම් ටික ලැබෙන්න කියලා ඔබ සසරදී ප්‍රාර්ථනා කළ තියෙනවා. ඒ ප්‍රාර්ථනාවේ ප්‍රතිඵල තමයි ඔබ ලබන්නේ. ඇතැම් විට මේ අවස්ථාවේ මේ දහම ඇහෙන ප්‍රමාණය සමහර අය ඉන්නවා. නමුත් ඒ ඇයට මේ කහන තරම් හිතේ දෙන්නේ නැහැ. ඒ නිසා ඒක නිකන් ලැබෙන දෙයක් නෙවෙයි. ඇතැම් විට අද දවසේ එන්න උවමනාව තියෙන අයත් ඉන්නවා. නමුත් ඒ අය රැකී රක්ෂා නිසා ආර්ථික ප්‍රශ්න නිසා එන්න බැරි අය ඉන්නවා. ඒ හුඟක් අවස්ථා මගහැරලා ඒ සියලුම දේවල් වලින් ඉඩකඩ සරසාගෙන ඔබ අද මෙතන ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ ඔබ විසින්ම අතීතයේ කරපු තින්කම්වල ආනිසංස විදියට. එනිසා ඔබ ඒ ගැන කාටද ස්තුතිවන්ත වෙන්න ඕන? ඔබ ස්තුතිවන්ත වෙන්නට ඕන ඔබේම හිතට. ඔබේ හිත ඔබ අතීතයේ ලස්සනට තියාගෙන ඉඳලා තියෙනවා. ඒ නිසා තමයි වටිනා ශරීරයක් මිනිස් ජීවිතයක් ඔබට ලැබුණේ. ඒ නිසා තමයි හොඳට ඇහෙන කන් දෙකක් ලැබුණේ. ඒ නිසා තමයි ඔබට හොඳට බුද්ධියක් ලැබුණේ. මනුස්ස ලෝකයේ උපදුණත් වෙනතුනේ සමහර අය උපතින්ම බහිරි. ඇහෙන්නේ නැහනේ. සමහර අය උපතින්ම මන්දබුද්ධිකයි කියන දේක් තේරෙන්නේ නැහැ. ඉතින් සමහර අය මනුස්ස ලෝකයේ උපදුණාට බොහොම දුෂ්කරතා තියෙන ප්‍රදේශවල, යුද්ධ වාතාවරණ තියෙන ප්‍රදේශවල, ඇතැමිට රෝග බහුල ප්‍රදේශවල, ඉතාම දිලිඳුවා ඉන්න රටවල්වල තමයි ඉපදිලා තියෙන්නේ. ඉතින් ඒ සියලුම අවස්ථා මග හැරලා ඔබ මෙතෙන්ට රැගෙන ආවේ ඔබ විසින්ම අතීතයේ කළා වූ පින්කම්වල ආනිසංස විදියට. ඒ නිසා ඔබ නිතරම ඔබ ගැන සතුටු වෙන්න. ජීවිතයේ යම් යම් අඩුපාඩුකම් අපි කාගෙත් තියෙනවා, නොහැකියාවන් තියෙනවා, ආර්ථික දුෂ්කරතා හැම දෙනාටම යම් යම් ප්‍රමාණෙන් තියෙනවා. නමුත් මේ මොන දේ තිබුණත් පින්තුනේ ඔබ මේ වාසනාවන්ත උපතක් ලැබලා සද්ධර්මයේ අහන්නට අවස්ථාව ලැබීම, කිසියම් මිත්‍යා දෘෂ්ටියක ඉන්න අය ඉන්න රටක රජ කෙනෙක්, රාජ්‍ය නායකයෙක්, ජනාධිපතිවරයෙක් වෙනවට වඩා ඔබ හුඟක් වාසනාවන්තයි. ඒ නිසා නිතරම සතුටු වෙන්න. අපි දිනපතාම යනවා කණ්ණාඩි ළඟටනේ අපේ රූපය බලන්න. ගිහිල්ලා අපි බොහෝ වෙලට අපේ මුහුණ දිහා තමයි බලන්නේ. කොණ්ඩේ පීරණ එක මුහුණ ලස්සන ආදී විතරයි බලන්නේ. ඒකත් බලන්න කමන්නේ. නමුත් ඒ අතරේ ඔබ කල්පනා කරන්න මේ කණ්ණාඩිය ඉස්සරහා ඉන්න මේ ශරීරය තියෙන කෙනා සතර හුඟක් පින් කළාපු කෙනෙක්, බොහොම පුණ්‍යවන්ත කෙනෙක් කියලා ඔබ ගැනම හිතන්න, සතුටක් ඇති කරන්න. ඒ වගේම ඔබේ පිනින් ඉපදුනා වගේම මේ ජීවිත කාලේ ඔබ කරපු පින්කම් ගැනත් නිතර හිතන්න. අම්මට තාත්තට සලකපු හැටි, දන් දීපු හැටි, සිල් රැකපු හැටි, අසරණයට සලකපු හැටි, ඒවත් ඔබ ගැන ඔබ කල්පනා කරලා බලන්න. කණ්ණාඩිය ළඟට යනකොට ඔබේ කොණ්ඩේ පීරණ වගේම මේ කාරණා ගැනත් සිහිපත් කරන්න. ඉතින් මේ වගේ වටිනා පින්කම් කරපු ශරීරයක් මේ තියෙන්නේ කියලා ඔබ ගැන ඔබ සතුටු වෙන්න. එතකොට වයසට ගියත් ඒ වයසට යෑම ගැන අපිට දුකක් ඇති වෙන්නේ නැහැ. ඊට වඩා සතුටක් ඇති වෙනවා. ඒ තමන්ගේ ශරීරයේ වයසට ගියේ නිකන් නෙවෙයි, පින්දහම් කරමින්, දම්පින්කම් කරමින්, යුතුයකම් කරමින්, මෞද්‍යමාපියන්ට සලකමින්, අසරණයට, ලෙඩවැච්චයට සලකමිනුයි මා මේ ගමන ගියේ කියලා ඔබට ඒ ගැන සතුටටපත් වෙන්න පුළුවන්. එනිසා පින්තුනි, ඒ හැඟීමක් ඇති කරගෙන මේ අවස්ථාවට අපි බලාපොරොත්තු වන ධර්ම දේශනාව සිදු කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ඉතින් පින්තුනි, ධර්ම දේශනාවක් සිදු කරන අවස්ථාවේදී එක දිගටම අපි අවධානය තියාගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළ විමුක්තායතන, විමුක්තියට කෙලෙස් වලින් මිදීමට පත්වන අවස්ථා පහක් ගැන. පින්තුන් සමහරට අහලදිනි විමුක්තායතන සූත්‍රය ගැන, විමුක්තියට පත්වන අවස්ථා පහක් ගැන, නැත්නම් නිර්වාණ අවබෝධයට පත්වීමට දොරටු පහක් ගැන සඳහන් කළා. එයින් එකක් තමයි ධර්ම ශ්‍රවණය කිරීම කියලා. සමහරක්යන් ධර්ම ශ්‍රවණය කරමින් ඉඳිද්දී මාර්ගඵල ලැබලා තියෙනවා. දැන් සරුවත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, සුද්ධෝදන රජතුමා මේ වගේ බොහෝ දෙනෙක් ධර්ම ශ්‍රවණය කරමින් සිටි අවස්ථාවේදී මඟඵල ලැබුවා. සමහර අය, පුකුසාති වගේ අය ධර්ම ශ්‍රවණය කරමින් ඉඳිද්දී අනාගාමි වෙච්ච අය, බාහ්‍ය දාරුචීරිය වගේ අය බණහමින් ඉඳිද්දී රහත් වෙච්ච අය. ඒ නිසා ධර්ම ශ්‍රවණය කිරීම විමුක්තායතනයක්, නිවනට පත්වන ස්ථානයක්, දොරටුවක්. ඒ වගේම ධර්ම දේශනය, යම් කිසි කෙනෙක් හොඳට ධර්මය තුල පිහිටලා පරිසම්පාදයේ චතුරාර්ය සත්‍ය මිශ්‍රිත ධර්ම දේශනාවක් කරනවා නම් ඒ දේශකයන්න් වහන්සේට ඒ අවස්ථාව විමුක්තායතනයක් කියලා කියනවා. සමහර ස්වාමින් වහන්සේලා ධර්මාසනාරූඪ වෙන්නේ පෘථග්ජන කෙනෙක් විදියට, ධර්මාසනයෙන් බැහැල යන සෝවාන් කෙනෙක් විදියට. සමහරට ධර්මාසනාරූඪ වෙන්නේ සෝවාන් කෙනෙක් විදියට, ධර්ම දේශනා ඉවර කරලා යන්නේ අනාගාමී කෙනෙක් විදියට. සමහරට ධර්ම දේශනාවට එන්නේ අනාගාමී කෙනෙක් විදියට, ධර්ම දේශනා කළ ඉවරල බැහැල යන්නේ රහතන් වහන්සේ කෙනෙක් විදියට. එනිසා ධර්ම දේශනා කිරීමත් විමුක්තායතනයක් විදිහට සැලකනවා. ඒ වගේමයි පින්නතුනි ධර්ම සජ්ජහායනය. සූත්‍ර ධර්මවල අර්ථය මෙනෙහි කරමින් සිහියෙන් නොනින් සූත්‍ර තියෙනවා. ධම්මචක්ක සූත්‍රය, බොජ්ජංග සූත්‍ර, ඒ වගේම සතිපට්ඨාන සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, මේ වගේ සූත්‍ර අර්ථ දැනගෙන නුවණින් මෙනෙහි කරමින් යම්කිසි කෙනෙක් සජ්ජහනා කරනවා නම් ඒ සජ්ජහනා කරන අවස්ථාවත් විමුක්තායතනයක් කියලා දේශනා කළා. ඒ වගේම සමන්හාව ධර්ම කාරණා නුවණින් මෙනෙහි කරනවා නම් යෝනිසෝ මනසිකාරය කරනවා නම් අන්නේ නුවණින් පිරිස්සා බලන අවස්ථාවත් නැත්නම් ධර්ම සාකච්ඡා කරන අවස්ථාවත් විමුක්තායතනයක් ඉදිරියට සැලකුවා. දැන් අපි අවස්ථා කීයක් කිව්වද? හතරයි. මොනවද හතර? ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය, ධර්ම සජ්ජහායනය, ධර්ම මනසිකාරය. ඔය යෝනිසෝ මනසිකාරය ධර්මයේ මෙනෙහි කිරීම නැත්නම් ඒකත් එක්කම ධර්ම සාකච්ඡා කිරීම. පස්වෙනි කාරණය මොකද්ද? භාවනාව. ඔය දැන් බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ නිවන් දකින්නේ භාවනාවෙන් විතරයි කියලා නේ. නමුත් පින්නතුනි මේ මුල් කරුණු හතරක් භාවනාවෙන් තොර නැහැ. මේ කරුණු හතරක් හිතේකම් කරමින් මේ කරන්නේ. ඒ නිසා මේ කරුණු හතරෙන් මොනව කළත් පින්නතුනි ලක්ෂණය තමයි තමන්ගේ ළඟ කාරණා දෙකක් දිනු වෙන්නට ඕන. මොනවද ඒ කාරණා දෙක? ඒ කාරණා දෙකට කියනවා හොඳයි. ඒක විවිධ වචන වලින් කියන්න පුළුවන්. එකක් තමයි සති සම්පජඤ්ඤය. සිහිය සහ නුවණ. සම්බුදු සසුනම පින්නතුනි මේ පද දෙක තුල ගොනු කරන්න පුළුවන්. සමතේ දර්ශනා කියන්නේත් මේකමයි. සිහිය සහ නුවණ දිනු කිරීම. එනිසා මුළු බුද්ධ ශාසනයම සති සම්පජඤ්ඤය කියන වචන දෙක මත කැටි කරන්න පුළුවන්. ගොනු කරන්න පුළුවන්. එනිසා මේ කරුණ වලින් මේ කරුණු පහෙන් මොකක් කළත් තමන්ගේ ළඟ වැඩෙන්න ඕන සිහිය සහ නුවණ. සති සම්පජඤ්ඤය නැත්නම් සමත විදර්ශනා නැත්නම් චිත්ත භාවනා පඤ්ඤා භාවනා කියන මෙන්න මේ දෙක තමන්ගේ ළඟ වැඩෙන්නට ඕන. යම් කෙනෙක් එකීරියවකින් වාඩි වෙලා ඇස් දෙක පියාගෙන බොහෝ වේලාවක් හිටියත් එයාගේ සිහිය නුවණ වැඩෙන්නේ නැත්නම් එයා භාවනාවක් කළා වෙන්නේ නැහැ. ඒ වගේම ඇස් දෙක අරගෙන හරි කිසියම් කෙනෙක් හොඳට බණ අහනවා නම් එයා භාවනාවක ඉන්නේ. එයා හොඳට සිහියෙන් නම් නුවණින් නම් ඉන්නේ. සිහිය සහ නුවණ වැඩෙන විදිහට නම් ඒ තැනැත්තා ඉන්නේ. වාඩි වෙලා නෙවෙයි හිටගෙන හිටියත්. ඇතැමිට සක්මන් භාවනා කරගෙන හිටියත් කරමින් හිටියත් එයා නිවන් මාගේ ඉන්න කෙනෙක් විදිහට සඳහන් වෙන්නේ. එනිසා පිනතුනි මේ කරුණෝ අපි හොඳින් තේරුම් ගන්නට ඕන. එනිසා හොඳට ධර්ම ශ්‍රවණය කරනවා නම් සිහියෙන් නුවණින් ඒ හැම අවස්ථාවකම ඔබ භාවනාවක ඉන්න කෙනෙක් ඒ හැම මොහොතකම කෙලස් නිවන ප්‍රතිපදාවක ඉන්න කෙනෙක් කියලා ඔබට සතුට වෙන්නට පුළුවන්. එනිසා මේ කරුණු අපි එකිනෙකට පිළිවෙලින් කරුණු සඳහන් කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ සමස්ත දේශනියම ඉලක්ක කරගෙන තියෙන්නේ අපේ හිතේ තියෙන මානසික පීඩා දුරු කරන්න. අපේ හිතේ මානසික පීඩා කොයිතරම් දුරට දුරු වෙනවාද කියලා අපි බලන්නේ අපේ හිතේ තියෙන ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ ප්‍රධාන අකුසල මූලයන් තුන අඩු වෙනට ඕන. අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ මේක. යම් කිසි කෙනෙකුගේ ජීවිත ඉලක්ක තමයි ප්‍රධාන ඉලක්කය තමයි සතුට. ඒ සතුට තමන් කොයිතරම් දුරට ලබන කෙනෙක්ද කියලා තමන් ගැනම බලන්න පුළුවන් ලක්ෂණය තමයි තමන්ගේ ළඟ කොයිතරම් දුරට ලෝභය නැත්නම් රාගය අඩු වෙනවාද කියන කාරණය. ඒ වගේම තමන්ගේ ළඟ කොයිතරම් දුරට ද්වේෂය, අමනාපය, ව්‍යාපාදේ අඩු වෙනවාද කියන කාරණය මත. ඒ වගේම ඔබ ළඟ කොයිතරම් දුරට මෝහය නැත්නම් අවිද්‍යාව අඩු වෙනවාද කියන කාරණය මතයි අපේ ජීවිතය සාර්ථකත්වයේ තියෙන්නේ. ලෝකයේ මිනිස්සු සාර්ථකත්වය කියලා බලන්නේ අධ්‍යාපන සුදුසුකම් වලින් ඉහළට යනකොට, ධනය වැඩි වෙනකොට, දේපළ වැඩි වෙනකොට, දරුවෝ හොඳට ඉගෙනගෙන උපාධි ගන්නකොට, මාසික වැටුප වැඩි වෙනකොට. මේව තමයි සාමාන්‍ය ලෝකයේ කෙනෙක්ගේ සාර්ථකත්වය බලන මිනුම් දඬුව. නමුත් බෞද්ධ ප්‍රතිපදාව තුළ කෙනෙක්ගේ සාර්ථකත්වය බලන්නේ ඒ කෙනාගේ මානසික සතුට කොයිතරම් දුරට එන්නෙන්නම වැඩි වෙනවාද කියන කාරණය මත. ඒ මානසික සුවය කොයිතරම් වැඩි වෙනවාද කියන එක තීරණය වන්නේ කොයිතරම් දුරට තමන්ගේ ළඟ ලෝභ, ద్వේෂ, මෝහ අඩු වෙනවාද කියන කාරණය. මේ කාරණා තුනෙනුත් වෙනතුනි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ නොවෙච්ච කාලවල ලෝකයේ මිනිස්සු සාර්ථකත්වයේ කියලා හිතන්නේ මොකද්ද? ඇතැම්මිට යෝගීවරු ඉන්නව, මුනිවරු ඉන්නව, සිත වඩනා ඉන්නව, ධ්‍යාන වඩනා ඉන්නව. ඇතැම්මිට හසියන්න පුළුවන් මට්ටමට හිත දිනු කරන්න පුළුවන් අය ඉන්නවා. මේ අය ජීවිතයේ ආධ්‍යාත්මික ජීවිතයේ සාර්ථකත්වයේ විදිහට දකින්නේ මොකද්ද? මේ අය සාර්ථකත්වයේ විදිහට දකින්නේ ලෝභ, ద్వේෂ අඩුවීම. ඒ අය බොහෝ දෙනෙක් මෝහය දන්නේ නැහැ. ඒ නිසා තමයි පෙළදහමේ සූත්‍ර පිටකයේ බොහෝ තැන්වල තියෙන නීවරණ කීයද? නීවරණ පංච නීවරණ විදිහට නීවරණ පහයි තියෙන්නේ. එතකොට බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පංච නීවරණයි කියලා. නමුත් වෙනතුනේ පංච නීවරණ දේශනා කරන්නම නෙවෙයි ලෝකයේ බුදුහාඳුර පහළුනේ. බුදුහාඳුර පහළුනේ නීවරණ හයක් ගැන දේශනා කරන්න. අවිද්‍යාවත් නීවරණයක්. අන්නේ අවිද්‍යාව පදනම් කරගෙන තමයි සියලුම කෙලෙස් ඇතිවන්නේ. අන්නේ අවිද්‍යාව දුරු කිරීම පදනම් කරගෙන තමයි බුදු දේශනාවේ සියලු මනුසාස්නා ඉලක්ක කළ තියෙන්නේ. එනිසා ඒ සඳහා මුලින් තමන් නුවණින් වැඩසටහන පටන් ගත්තොත් තමන්ගේ සමාධිමත් වීමත් එක්කම පංච නීවරණයන් යටපත් වීමත් එක්කම තමන්ගේ හිතේ නුවණ පහළ වෙනවා. ඒ නුවණ නිකන් පහළ වෙන්නේ නැහැ. තමන්ගේ හිත සමාධිමත් වෙච්ච මොහොතේම ප්‍රඥාව පහළ වෙනවා නම් එහෙනම් බුදුහාමුදුර ලෝකේ පහළ වෙන කලින් ආලාර කාලාම උද්දකරාම පුත්ත අසිත කාල දේවල ඊ වගේ ඇරත් එනම් ප්‍රඥාව පහළ වෙන්න ඕන. එහෙම පහළ වෙන්නේ නැහැ පින්නතුනි. එහෙම ප්‍රඥාව පහළ වෙන්න නම් එයා එක්ක පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන. නැත්නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන. එහෙම නැති කෙනෙකුට පින්නතුනි හිත සමාධිමත් වුණා කියලා ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රඥාව පහළ වෙන්න නම් ධර්ම මාර්ගයේ ආරම්භයේදීම එයා ධර්ම මාර්ගයේ ඉලක්කය ගැන පැහැදිලි අවබෝධයකින් ධම්මග පටන් ගන්නට ඕන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉතාම වැදගත් කාරණයක් මොකද්ද? ජානතෝ අහං වික්ඛවේ පස්සතෝ ආස්වානං khයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියලා. ආශ්‍රවයන්ගේ ශේවීම මම දේශනා කරන්නේ දන්න කෙනාට, දකින කෙනාට කියලා සඳහන් කළා. කුමක් දන්න කෙනාටද, කුමක් දකින කෙනාටද? රූපයෙහි ඇතිවීම දකින කෙනාට, රූපයේ නැතිවීම දකින කෙනාට. කුමක් දන්න කෙනාටද, කුමක් දකින කෙනාටද? වේදනා, සංඥා, සංඛාර, විඥාන ආදී මෙන්න මේ පංචස්කන්ධෙහි නැත්තම් පංච උපාදානස්කන්ධෙහි හට ගැනීම, නිරුද්ධ වීම දකින කෙනාටයි මම නිවන් මඟ පනවන්නේ කියලා දේශනා කරනවා. එනිසා පින්නතුනි මේක අඳුරේ අතපත ගාන දහමක් නෙවෙයි. ධර්ම මාර්ගයේ ආරම්භයේදීම තමන් යන ඉලක්කය ගැන පැහැදිලි දැක්මක් ඇතුවයි යන්නේ. හරියට අපි කලින් නොගිහිපු අලුත් ප්‍රදේශයකට යනකොට කොහොමද අපි කරන්නේ? අපි මුලින්ම මේ ප්‍රදේශයේ ලිපිනය ගන්නවනේ. ඒක අපේ නෙවිගේටරේ අපි දාගන්නවා. දාලා කලින් අපි දන්නවා මෙතෙන්ට යන්න හැතැම්ම 100යි 150යි කියලා කලින් දැනගෙන ඒ හමු වෙන ප්‍රධාන සංදිස්ථාන හඳුනාගෙන ප්‍රධාන ක්‍රියාවේ මොනවද කියලා දැනගෙන අපි ඒක හිතින් මවමින් තමයි ඒතනට යන්නේ. නොදැන යන තැන දන් නැතුව අපි පාරට බැහැලා කොයිතරම් වේගෙන් අපි රථය පදවාගෙන ගියත් අපි ගමනාන්තයට යන අය නෙවෙයි. අන්න ඒ වගේම තමයි පින්නතුනේ දහන් මග කියන එකත් හොඳ නුවණක් තමන්ට තියෙනට ඕන තමන් අනාගත ඉලක්කය කොතෙන්ද යන්නේ කියලා. අන්න එහෙම දැනගෙන ගියොත් තමයි තමන් මේ දරන උත්සාහයේ ප්‍රතිඵල ලැබෙන්නේ. තමන් ටිකෙන් ටික හරියේ මගට සමීප වෙන්නේ ඒ දහම් මග දැනගෙන ගියොතින්. එනිසා ඒ දහම් මග ගැන අපට පුළුවන් විදියට කරුණු ටිකක් අපි සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි මා ඔබගෙන් අහන්නට කැමතියි බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන්ම ලෝකෙට මොකද දේශනා කළේ කියලා. බුදුහාඳුරන්ගේ ඉලක්කය උනේ කුමක් දේශනා කිරීමද? ඔව්. මොකද බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කරන්න බලාපොරොත්තු වුණේ? ඔව්, හේතුඵලවාදය කියලා කියන්නේ මොකද්ද? ඔව්, පටිච්චසමුප්පාදය කියලා කියන්නේ මොකද්ද? හා? භවචක්‍රය කොහොමද වෙන්නේ? කොහොමද අපි විස්තර කරන්නේ? භවචක්‍රය කොහොමද අපි සසර නැවත නැවතත් යන්නේ මොකක් හින්දද? තෘෂ්ණාව තණ්හා. ඒ තෘෂ්ණාවට තණ්හාවට හේතුව? ඉපදීම. ඉපදෙන්න හේතුනේ ඇයි? ඒ කරුණ ටික මුලට ගියාම මුලම හේතුව තමයි අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? මෝහය. මෝහය කියන්නේ මොකද්ද? නොදැනීම. නොදැනීම කියන්නේ මොකද්ද? ඈ? මොකද්ද චතුරාර්ය සත්‍ය? මොකද්ද චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියලා කියන්නේ? ඔව් මොකද්ද දුක කියලා කියන්නේ? දුකේ ස්වභාවය මොකද්ද? මොකද්ද දුක කියලා කියන්නේ? පංච උපාදානස්කන්ධය. මොකද්ද පංච උපාදානස්කන්ධයේ දුක කියලා කියන්නේ බුදුහාඳුරෝ? ඔව්. ඔලේ දවීම මහලු වීම ආදීනේ. ඔව් තව උත්තර තියෙනවද? පින්නතුනි අපි මෙන්න මේ කරුණ තමයි ඊටාම මනවින් අපි තේරුම් ගන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ පළවෙනි ධර්ම දේශනාව කරනකොට කියන ඔප්පුබ්බේ අනුනුසුතිසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විඤ්ඤා උදපාදී ආලෝක උදපාදී කියලා. ඒ මොකද්ද බුදුහණෝ දේශනා කරන්නේ? උන්වහන්සේ කියනවා මට පෙර නොයසු විරෝධහමක් පහළුණා අවබෝධුණා කියලා. එතකොට මේ දේශනා කරන්නේ කවුද? අර චන් නැමතියගෙන් ලෙඩවීම මහලුවීම මරණය ආදී මේ සතර පෙර නිමිති දැකපු කෙනා තමයි මේ කියන්නේ මට පෙර නොවැට හිච්ච කාරණයක් අවබෝධුණායි කියලා. එතකොට බුදුහාමුදුරෝ සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී අවබෝධ කරගත්තේ ලෙඩවීම මහලුවීම ආදී කාරණාද? එහෙනම් ඊට වඩා ගැඹුරු දෙයක් වෙන්න ඕනනේ. අන්න ඒක පින්නතුනි අපි පැහැදිලිවම තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. ඒ වගේම පින්නතුනි මේ සියලුම කාරණාවල පදනම තමයි අනිත්‍යතාවය කියන එක. මෙන්න මේ අනිත්‍යතාවය කියන එක ගැන යම් කිසි ප්‍රමාණයකට හරි අපට දැනුමක් තියෙනට ඕන. මෙන්න මේ දැනුම ඇතුව තමයි මේ ගමන පටන් ගන්නට ඕන. මොකද පින්නතුනි අනිත්‍යතාවය කියලා කියන්නේ? සාධුකාරයක් දෙන්න බලන්න. හොඳට සිහියෙන් අහන්න ඕන කාරණයක් මේක. හොඳම අවධියෙන් අහන්න ඕන කාරණයක් මේක. නැත්තම් දෙවරු විතරයි අහන්නේ. ඈ මනස ලෝකේ කවුරුවත් අහන්නේ නැහැ වුණොත්. පින්නතුනි අනිත්‍යතාවය කියන්නේ මොකද්ද කියන එක මුලින් හොඳට දැනගන්නට ඕන. මොකද්ද අනිත්‍යතාවය කියලා කියන්නේ? උදාහරණයක් කියන බලන්න. දැන් අපි ජීවත් වෙන්නේ නැහැ, මැරිලා යනෝනේ. ඒ වගේ දෙයක් තමයි සාමාන්‍යයෙන් අපි අනිත්‍යතාවය කියන්නේ. නමුත් පිනතුනේ ඒකම නෙවෙයි අනිත්‍යතාවය කියලා කියන්නේ. අනිත්‍යතාවයයි විපරිණාමය කියන්නේ දෙකම. මේ දෙක අපි වෙනස හඳුනා ගන්නට ඕන. විපරිණාමය කියන්නේ තියෙන දෙයක් ඒ තත්ත්වෙන් වෙනස් වීම, වෙනස් තත්ත්වයකට පත් වීම. දැන් සනීපෙන් ඉන්න නිරෝගී වෙන්න කෙනෙක් ලෙඩවීම විපරිණාමයක්. ඒ වගේම ලෙඩ විලින්න කෙනෙක් සනීප වීමත් විපරිණාමයක්. බඩගාන පොඩි කුඩා කෙනෙක් ළමේ නැටින්න පටන් ගන්න එක ඒකත් විපරිණාමයක්. ඒක දුකක්ද? නෑ ඒක දුකක් නෑ. අසනීප වෙලින්න කෙනෙක් සනීප වෙනවා. දුකක්ද ඒක? ඒක දුකක් නෑ. කතා කරන්න බැරුව ඉන්න කෙනෙක් කතා කරන්න පුළුවන් වෙනවා. ඇස් දෙක නොපෙනිච්ච කෙනෙක් ඇස් දෙක පේන්න පටන් ගන්නවා. ඒක විපරිණාමයක්. ඒක වෙනස් වීම දුකක්ද ඒක? වෙනස් වීම කියන එක පිනතුනේ හැමතැනදෙම දුක නෙවෙයි. නමුත් අනිත්‍යතා බුදුහමර දේශනා කළා යදනිච්ඡන් තන් දුක්ඛං කියලා. යම් කිසි දෙයක් අනිත්‍ය නැයි අනිවාර්යයෙන්ම දුකයි. නමුත් මේ තැන්වල දුකක් නැහැ අපට එන. දැන් ඉරේ හිටිය කෙනෙක් කෙරෙන් බේරිලෙනවා කාලේ ගිහිල්ලා. වෙනස් වීමන්නේ දුකක්ද ඒක? පිනතුනේ මෙන්න මේ වෙනස අපි හොඳට පැහැදිලිව හඳුනා ගන්නට ඕන. විපරිණාමය කියලා කියන්නේ තියෙන දෙයක් මුලින් තිබුණු තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයකට පත්වීම. ඒක ලෝකයේ බොහෝ දෙනෙක් තේරුම් අරන් තියෙන්නේ. විද්‍යාඥයෝ විද්‍යාගාරවල ඇටම් එක බෙදලා ක්ෂණිකව වෙනස් වීම, ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ආදී ඒගොල්ලන් බලලා වෙනස් වීම ගැන කියලා තියෙනවා. අපේ ශරීරයත් මොහොතක් පාසම වෙනස් වෙනවා. ඒක බෞද්ධයෙක් වෙන්න ඕන නැහැ. ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ඒක. එතකොට පින්නොතනේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු අනිත්‍ය කියන කීට වඩා සියුම් දෙයක්. මොකක්ද අනිත්‍යතාවය කියලා කියන්නේ? යම් කිසි දෙයක් පෙර නොතිබී හට ගන්නවා හේතු ටික එකතුවකින්, ඒ හේතු ටික නැති වෙනකොට ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. දැන් උදාහරණයක් ඇටියට මේ ශබ්දය ගත්තොත්, මේ ශබ්දය කලින් තිබ්බේ නැහැ, මේ මොහොතේ හටගත්තා, එතනම නැති වුණා. ඒ වගේම මේ හේතුවේ ලක්ෂණය තමයි යම් කිසි කාරණාටික එකතුවකින් ප්‍රතිඵලයක් හට ගන්නවා. නමුත් ඒ ප්‍රතිඵලය අර හේතු වලට අයිති නැහැ. දැන් අපේ කටින් හඬක් නිකුත් වෙනවා. ඒ හඬ අපි හිතනවා අපට අයිතියි කියලා. නමුත් ඒ හඬ මේ ශරීරයට අයිතිත් නැහැ, අහන කෙනාගේ කනට අයිතිත් නැහැ, මගේ කනට අයිතිත් නැහැ, අහන කෙනාගේ හෝ මගේ විඥාණයට අයිතිත් නැහැ. හැබැයි මේ එකම හේතුවක්වත් අඩු වුණොත් අර ශබ්දය සජීවී වෙන්නේ නැහැ. ඒතර මෙන්න මේක තමයි පිනතුනි මූලික වශයෙන්ම අනිත්‍යතාවේ ඊටාම සියුම් අදහස ඊටා සරල ඔයි කිව්වේ. නමුත් ඒක තව තවත් අපි ගැඹුරට ඉගෙන ගන්නට ඕන. ඉතින් මෙන්න මේ ධම්මගක් තමයි බුදුහාමර දේශනා කළේ. ඒ කරුණ අපේ ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙනෙකුට තියෙන වටිනාම ධනය, රත්නය, මැණික මොකද්ද කියලා. කෙනෙකුගේ ජීවිතයේ තියෙන වටිනාම දේ මොකද්ද? කෙනෙකුගේ ජීවිතයේ තියෙන වටිනාම දේ තමයි ප්‍රඥාව කියන කාරණය. කෙනෙක්ගේ ධනයට, කෙනෙක්ගේ පිරිවර සම්පත්තිය, රූප සම්පත්තිය, අධ්‍යාපනය, මේ සියල්ලටම වඩා කෙනෙක්ගේ ජීවිතයේ තියෙන වටිනාම සම්පත, වටිනාම ධනය තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මොකක්ද ප්‍රඥාව කියලා කියන්නේ? ජීවිතයේ දැස නුවණින් දකින ආකාරය, ජීවිත දර්ශනය. දර්ශනයට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒ නිසා තමයි පින්නතුනි මේ දර්ශනය කියන එක ඉංග්‍රීසි වලින් අපි කියන්නේ philosophy කියලා. මේ philosophy කියන වචනය මොන භාෂාවෙන්ද ආවේ? මොන භාෂාවෙන්ද ඇවිල්ලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවට? ඈ ග්‍රීක් භාෂාවෙන්. එතකොට පින්නතුනි කුමන හෝ විෂය ධාරාවකින් ඉහළටම උපාධියක් ගන්න කෙනාට අපි කියන ඉහළම උපාධියට මොකක් කියලාද? ඔව් ડોක්ටර් ඔෆ් ෆිලොසොෆි කියලා. PhD උපාධිය කියලා කියන්නේ. අපි ડોක්ටරේට් එක කියලා කෙටියෙන් කියන්නේ. එතකොට කුමන විෂය ධාරාවකින් කුමන භාෂාවකින් අවසාන උපාධිය ගත්තත් ඒ උපාධිය කියන්නේ PhD උපාධිය කියලා. ඇයි එහෙම කියන්නේ? ඕනෑම විෂය ධාරාවකින් ඉදිරියට ඉගෙනගත්තු කෙනා එයා දාර්ශනිකයෙක් වෙනවා. එයා ජීවිතය දෙස සාමාන්‍ය කෙනෙක් බලන විදියට නෙමෙයි බලන්නේ, දාර්ශනිකයෙක් විදියටයි ජීවිතය දෙස බලන්නේ. අන්න ඒකම තමයි බුදුදහමෙත් කියන්නේ දර්ශන සම්පත්තිය කියලා. ditthi sampanna කියලත් මේකට කියනවා. අන්නේ දර්ශනයට නොඑක් විදිය සමාන වචන බුදුදහමේ තියෙනවා. ඒකට සම්මා දිට්ඨිය කියලා කියනවා, ditthi sampanna කියලා කියනවා, දර්ශන සම්පත්තිය කියනවා, ditthi patta කියලා කියනවා, විඥා කියලා කියනවා, ආලෝක කියලා කියනවා, චක්කෝ කියලා කියනවා, පඤ්ඤා කියලා කියනවා. නොඑක් විදිය සමාන වචන බුදුදහමේ තියෙනවා. ඥාන කියලා කියනවා. එතකොට පින්නතුනේ මෙන්න මේ නුවණ තමයි කෙනෙකුට තියෙන වටිනාම දේ විදිහට ජීවිතය සලකන්නේ. මෙන්න මේ ප්‍රඥාව තිබුණු තරමට තමයි කෙනෙක් කොයිතරම් දුරට දුකෙන් නිදහස් වුණාද කියන එක තීරණය වෙන්නේ. මෙන්න මේ ප්‍රඥාව තිබුණු තරමට තමයි කෙනෙක් කොයිතරම් දුරට ලෝභ, ద్వේෂ, මෝහ කියන මේ තුنين දුරු වුණා වෙන්නේ. යම් කෙනෙක් මුණ ගැහුණාම පින්නතුනේ කෙනෙක්ගේ ප්‍රඥාව බලන්නේ කොහොමද? යම් කිසි කෙනෙක්ගේ ප්‍රඥාව, යම් කිසි කෙනෙක් නුවණින් යා කොතනද ඉන්නේ කියලා බලාගන්නේ කොහොමද? කොහොමද කෙනෙක්ගේ ප්‍රඥාව බලන්නේ? ඕ කතාවෙන්, සාකච්ඡාවෙන් බොහොම හොඳයි. සාකච්ඡාවේ පඤ්ඤා වේදිතබ්බෝ කියලා කාරණයක් තියෙනවා. එනිසා කෙනෙක්ගේ අධ්‍යාපන සුදුසුකම්වත්, කෙනෙක් බාහිරට කොච්චර සංවර හැසිරෙනද කියලාවත්, කෙනෙක් කොයිතරම් ලස්සන ඇඳුම් අඳිනවද කියලා, කොච්චර දියුණු තාක්ෂණයෙන් වාහනයක ආවද, කොයිතරම් නවීන උපකරණයක් පාවිච්චි කරන වේගයෙන් පාවිච්චි කරන දක්ෂද, මේ කිසිදු කාරණයක් නෙවෙයි කෙනෙකුගේ ප්‍රඥාව බලන්නේ. කෙනෙකුගේ ප්‍රඥාව බලන්නේ සාකච්ඡාවෙන්. ඒ සාකච්ඡාවේදී නිකන් සාමාන්‍ය කරුණු අහලා බෑ. දැන් අපි කියමු අභිධර්මයේ තියෙන සිත් ටික ඔක්කොම මතකයෙන් පිළිවෙලින් කියන්න. නැත්නම් චේතනාටික පිළිවෙලින් කියන්න, සෝබන චෛතසික 25 කියන්න. මෙහෙම නාමලේකන ලිස්ට් එකක් පාඩම් කරාට ප්‍රඥාව එන්නේ නැහැ. ඒකත් දැනුමේ ලක්ෂණයක් තමයි. හැබැයි ඒකෙන් කෙනෙක්ගේ ප්‍රඥාව බලන්නත් බෑ. ඒ වගේම කෙනෙක් කොච්චර උපාධි අරන් තියනවද කියන ඒකෙන් ප්‍රඥාව බලන්නත් බෑ. ප්‍රඥාව බලන්නේ කොහොමද? ප්‍රඥාව බලන ප්‍රශ්න කීපයක් තියෙනවා, අහන ප්‍රශ්න. හැබැයි දැම්ම කියන්නේ නැහැ ඒවා. දැම්ම කියන්න ගියොත් මේ අය අනිත්‍යයි විමසන්න යනවා. ඔබ දැනුම ඇති කරගන්නේ නැහැ ඒකයි. එනිසා මුලදී ඔබ මේ දැනුම ඇති කරගන්නට ඕන. අන්නේ දැනුම ඉඳගෙන කෙනෙක් මුණ ගැහුනහම එයා ජීවිතය දෙස බලන විදිය, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඔබ කොහොමද තේරුම් ගන්න තියෙන්නේ, ඒ ධර්මයේ වැදගත්ම දේ විදිහට ඔබ සලකන්නේ මොකද්ද කියලා අහලා තමයි වහන ප්‍රශ්න කීපයක් තියෙනවා. හැබැයි මේ ප්‍රශ්න වලට බොහොම ගැඹුරු වචන කියන්න පුළුවන්. දැන් බුදුහාමරගේ ධර්මය මොකද්ද කියලා අහුවම පරිසම්පාදයේ කියලා කියන්න පුළුවන්. නැත්තම් දුක්ඛ සත්‍ය කියලා කියන්න පුළුවන්. නැත්තම් උපාදාන ස්කන්ධ පංචකය කියලා කෙනෙකුට කියන්න පුළුවන්. අනිත්‍යතාවය කියන වචනේ කියන්න පුළුවන්. හැබැයි වචන කිව්වට තේරුම් ගන්න බෑ පින්තුනි. ඊළඟට අපි අහන්න ඕනට එයාගෙන් ඒ වචන වලින් ඔබ අදහස් කරන්නේ මොකද්ද කියලා. අන්න ඒ තුලින් ගැඹුරට ගිහිල්ලා කෙනෙක්ගේ ප්‍රඥාව බලන ලක්ෂණයක් තියෙනවා. එතකොට පින්තුනි බුදුහාමර දේශනා කරනවා පඤ්ඤා බුද්ධි කියලා සූත්‍රයේදී කෙනෙක්ගේ ප්‍රඥාව දියුණු කරගන්න සාධක ක්‍රම හතරක් ගැන. පින්තුන අහලා තියෙනවද? කලින් අහලා තියෙනවා. එකක් දෙකක් කිව්වම නම් මතක් වෙහෙවයි. පින්තුනි කෙනෙක්ගේ ප්‍රඥාව දියුණු වෙනට හේතු වෙන කරුණු හතරක් සෝතාපට්ටි අංග විදියට බුදුහාඳුර දේශනා කළා තියෙනවා. මොනවද ඒ කారణ හතර? එකක් තමයි කල්යාණ මිත්‍රාශ්‍රය. ඊළඟ කාරණේ තමයි සද්ධර්ම ශ්‍රවණය. ඊළඟට යෝනිසෝ මනසිකාර්ය ධර්මානුධර්ම ප්‍රතිපදාව. මෙන්න මේ හතර තමයි ප්‍රඥාව වැඩෙන කාරණා හතර. ඒතර මේ කාරණා හතරම ජීවිතේට ලැබෙන්න නම් පින්නතුනේ තමන්ගේ ළඟත් ලක්ෂණ ගුණාංග තියෙනට ඕන. විශේෂයෙන් කල්යාණ මිත්‍රයන් අපට ජීවිතේ මුණ ගැහෙනවා. නමුත් ඒ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්නවත් අපට පුළුවන් කමක් නැහැ. ඇයි ඒකට හේතුව? අපේ ළඟ නුවණ නැහැ. ඒ නිසා කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න පළවෙනි ලක්ෂණය තමයි තමන්ගේ ළඟ හොඳ නුවණක් තියෙනට ඕන. නැත්නම් අපි රැවටෙන්නේ පුද්ගලයාගේ බාහිර හැසිරීමට, ඇඳලා තියෙන ඇඳුමට, එයාගේ භාෂා විලාසයට, එයාට තියෙන උපාධි වලට, ලියපු ග්‍රන්ථ සංඛ්‍යාවට, මේවට තමයි අපි පැහැදෙන්නේ. නමුත් වෙනතුනේ මේව නෙවෙයි පැහැදෙන කාරණා කෙනෙක්ගේ. කෙනෙක් පිළිබඳව අපි පැහැදෙන්නේ එයාගේ ප්‍රඥාවත් එක්ක. ඒ ප්‍රඥාව හඳුනා ගන්න නම් තමනුත් බුද්ධිමත් කෙනෙක් වෙන්නට ඕන. එනිසා තමයි නිවන දක්වා යන ගමන් මගේදී බුදුහාමුදුරෝ ආරම්භයේදීම දේශනා කර ලක්ෂණයක් තමයි ඒතු විඤ්ඤූ පුරිසෝ කියලා. විඤ්ඤූ පුරිස නුවණැති කෙනෙක් වෙන්නට ඕන. දැන් ජඨා සූත්‍රයේ තියෙන්නේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. නුවණැති කෙනෙක් වෙන්නට ඕන, සීලේ පිහිටන්නට ඕන නුවණැති කෙනෙක්. එනිසා තමන්ගේ ළඟත් නුවණක් තියෙන්නට ඕන. ඒ නුවණ කියන එක පින්නතුනි හිතන්න එපා විශ්වවිද්‍යාලය ගිහලා උපාධි ගන්න එකම කියලා. සමාජ මේ නුවණ තියෙන කෙනා මහාචාර්යවරයෙක් වෙන්නත් පුළුවන්. සමහර මේ නුවණ තියෙන කෙනා බුදුදහමේ හැටියට යාගේ සාක්ෂරතාවය නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. යාට අකුරක්වත් ලියන්න බැරි කෙනෙක් වෙන්නත් පුළුවන්. එයත් ප්‍රඥාවන්ත කෙනෙක් වෙනවා. එනිසා සාක්ෂරතාවය මත නෙවෙයි කෙනෙක්ගේ ප්‍රඥාව බුදුදහමෙන් බලන්නේ. ඊට වඩා ගැඹුරින් බලන්නේ. එනිසා පින්නතුනේ මේ ගමන් මගෙහි ඔබට මේ සතර සෝතාපට්ටි අංග නැත්නම් ප්‍රඥාව දිනු කරන කරුණ වලදී ඔබේ ළඟ මේ කරුණ දිනු වෙන නම් විශේෂයෙන් කල්යාණ මිත්‍රාශ්‍රය ලැබෙන්නට ඕන. ඒ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබීමේදී ඔබේ ළඟ තියෙන්නට ඕන පළවෙනි ලක්ෂණය තමයි ඔබ බුද්ධිමත් නුවණැති කෙනෙක් වෙන්නට ඕන. කෙනෙක් දැක්ක ගමන් කෙනෙක්ගේ බාහිර අඩුපාඩුව කිද්දී ඔබ එකපාර කලකිරුණොත් ඔබට ඇතැමිට හුඟක් හොඳ කල්යාණ මිත්‍රෝ නැති වෙනවා. ඇයි ඒකට හේතුව පින්නතුනි? බොහෝ විට හොඳම නුවණැති කල්යාණ මිත්‍රෝ බාහිරට එච්චර පෙන්වන්නේ නැහැ තමන්ගේ අභ්‍යන්තර ගුණාංග. එයා සාමාන්‍ය පුද්ගලෙක් වගේ ඉන්නේ. නමුත් සමහර අය ප්‍රඥාව අඩු සමහර අය හැමතැනම නෙවෙයි, එයා ඒ බාහිරට පෙන්වන්න උත්සාහ කරනවා. නමුත් නියම ප්‍රඥාවන්ත අය බොහෝ විට බාහිරට පෙන්වන දරන උත්සාහය අඩුයි. ඒ නිසා තමන් දක්ෂ වෙන්නට ඕන. යම් කිසි කෙනෙක් මුණ ගැහුනම සාකච්ඡා කර කර එයාගේ දැනුමෙන් තමන් ප්‍රයෝජන ගන්න. ඒ සඳහා තමන්ට නුවණක් තියෙන්නට ඕන. ඒ වගේම මේ සඳහා තමන් පුළුවන් තරම් හොඳ ධර්ම දේශනා අහලා දැනුමක් ලබා ගන්නටත් ඕන. එහෙම නැත්නම් පිනොතින අපි ඉතාම සරල දේවල් වලට රැවටෙනවා. කෙනෙක් හොඳ මිහිරි හඬකින් කතා කරනවා නම්, කෙනෙකුගෙන් බණ අහන්න හුඟක් කට්ටි එනවනම්, කෙනෙක් හුඟක් පොතපත ලියලා තියෙනවනම්, කෙනෙකුගේ රෝපිය හුඟක් ලස්සන නම් අපි හිතන එයා හොඳ කෙනෙක් කියලා. පින්නතුනේ මේව නෙවෙයි කෙනෙක්ගේ අපි බලන ලක්ෂණ. ඒ නිසා කෙනෙක්ගේ සම්පූර්ණම අපි බලන්නේ එයා කොයිතරම් ප්‍රඥාවන්ත කෙනෙක්ද කියන කාරණය. ඒක හඳුනා ගන්නට නම් Tamanටත් නුවණක් තියෙන්න ඕන. එතකොට ප්‍රඥාව ප්‍රඥාව කරා යන ගමන් මගේදී ප්‍රඥාවක් තියෙන ඕන ලක්ෂණයක්. ඒක දිනු කරමින් තමයි නිවන මග යන්නේ. ඒ වගේම පිනුතිනේ ළඟටම ඊළඟට තියෙන ඕන ලක්ෂණය තමයි මොකද්ද? ඕ නෑ සද්ධර්ම ශ්‍රණයට කලින් මම කියන්නේ අර කල්‍යාණ මිත්‍රාශ්‍රයේ එටත් එන්න කලින් මම මේ කියන්නේ. එන්න කලින්ම කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගන්න සහ ඒක මේ හතරෙන් ප්‍රයෝජන ගන්න යන ගමනේදී මුලින්ම ඊටත් මුලින් තමන්ගේ ළඟ තියෙන ලක්ෂණ ටිකක් තියෙනවා. එකක් තමයි තමන් නුවණ දෙක කෙනෙක් වෙන්න ඕන. ඊළඟට නෑ ඒ සිල්වත් ගුණවත් ඒ තමන් ප්‍රතිපදා පුරන කලින් මේ කියන්නේ. මුකෝත් දාන සීල භාවනා ওই මොනවාක්වත් කරන්න කලින් ඒ වැඩේ පටන් ගන්න කලින් තමන්ගේ ළඟ තියෙන දැනටමත් තියෙන ලක්ෂණ ටිකක් මේ කියන්නේ. ඔය ශ්‍රද්ධාවත් යම් කාරණයකට අපිට කියන්න පුළුවන්. හැබැයි ඒකත් ඊටාම විසුවිශේෂී වචනයකින් කියනවා මෙතන. ඒක තමයි පින්නතුනි සුවච කියන ගතිය. ඔය සුවච කියන්නේ මොකද්ද? හා සුවච කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ කීකරුකම කියලා තමයි. නමුත් පින්නතුනි වෙනස් කීකරුකමයි සුවචකමයි කියන්නේ දෙකක්. ඈ එතකොට අපි කීකරුකම කියන්නේ යම්කිසි වැඩිහිටියෙක් හරි ගුරුවරයෙක් හරි යමක් කියනවනම් කියන විදියටම කරන කිරීම තමයි කීකරුකම කියලා කියන්නේ. දැන් අඟුලිමාල තමයි හොඳම කීකරු කෙනා මේ කාලේ හිටියේ. මේ බුද්ධ ශාසන හිටියේ. ගුරුවරය කිව්වා කියපු විදියටම කළා. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයේ අකීකරුම කෙනා තමයි බුදුහාමුදුරුවෝ. ඇයි ඒ තමන්ගේ දෙමව්පියන් කියපු දේ ඇහුවෙත් නැහැ. ආලාර කාලාම උද්දකරහම් පොත් කියපු දේ ඇහුවෙත් නැහැ. අකීකරුම. පින්නතුනි කීකරුකම නෙවෙයි කෙනෙක්ගේ ළඟ තියෙන ඕන ලක්ෂණය. මොකද්ද? සුවච බව. සුවච කියන්නේ ඇක්ටිව් ලිස්නින් කියන එක, සක්‍රීය සවන් දීම. යමක් කියනකොට සාවධානව ඇහුම්කන් දීමෙහි හැකියාව. එතකොට ඒ අහන දේ එහෙමම පිළිපදින්න හෝ කීකරු වෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක හොඳ දෙයක් නම් තමන් නුවණ තෙනෙක් තියෙන කෙනෙක් විදියට හොඳ දෙයක් නම් පිළිපදිනව නැත්නම් තමන් අයින් කරනවා. ඒ දෙකටම කලින් සක්‍රීය සවන් දීම කියන එක තමන්ගේ ළඟ තියෙන ඕන ලක්ෂණයක්. ඔය සුවච බව කියන්නේ පින තුනේ කීකරුකම නෙවෙයි සාවධාන වැහුම්කන් දීම කියන එක. ඒ නිසා ඔබ හදන්න ඕන කීකරු දරුවන්ද නැත්නම් සුවචයද? ඔව් කීකරු දරුවන් හැදුවොත් ඒ දරුවා විවාහ වුණාට පස්සේ කිව්වොත් විවාහ වෙච්ච කෙනා අම්ම තාත්තා බලන්න ඕනේ නැහැ සලකන්න ඕනේ නැහැ කියලා ඔබ ඊළඟට එන්නෙත් නැහැ ඊට පස්සේ. ඔබ කීකරු කෙනෙක් නේ හැදුවේ. එයා කියන විදිහටම කරනවා. ඒ නිසා පින්නතුනි ඔබ කීකරු දරුවන් නෙවෙයි හදන්න ඕනේ. එහෙනම් සුවච දරුවන් හොඳට අහුම්කන් දෙන ඒ අහුම්කන් දෙන දේ නුවණින් මෙනෙහි කළා කටයුතු කරන දරුවන් තමයි ඔබ හදන්නට ඕන. ඒ නිසා මෙන්න මේ ධම්මකේ යද්දී පින්නතුනි පළවෙනි ලක්ෂණය තමයි මොකද්ද? නුවණ තියෙනට ඕන. ඊළඟට සුවච බව තියෙනට ඕන. ඊළඟට තවත් යන්න ඕන ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? ඒ තමයි අවංක බව කියන එක. අවංක වෙන්නට ඕන. අවංක නැති කෙනාට මේ ධම්මගේ ඉදිරියට යන්නට බෑ. ඒ නිසා බුදුහාමුදුරෝ කරණිමෙති සූත්‍රයේ දේශනා කළේ මුලදීම යම් ශාන්ත පදයක් කරා යන්න කැමති නම් කෙනෙක් සක්කෝ උජූච සූජූච කියලා ඍජු වෙන්නට ඕන. වඩාත්ම ඍජු වෙච්ච කෙනෙක් වෙන්නට ඕන. අවංක භාවයේ තියෙන්නට ඕන. මේකත් පිනුතුනි සුවිශේෂී ලක්ෂණයක්. එතකොට දැන් අපි මොනවද ලක්ෂණ කිව්වේ? නුවණ තියෙන්න ඕන, සුවච බව තියෙන්න ඕන, අවංක බව තියෙන්න ඕන. ඊළඟට තා මොනද හිතෙන තමන්ට? ඔය නිහතමානී කමත් ඇත්තේම අර සුවච බවත් එක්ක යන්නේ. ඒ නිසා තමයි ਉਹ මහාන සූදානම්. මොකද සමහර හැරි ආඩම්බරයිනේ. වෙන කෙනෙක් කියන දේ අහන සූදානම් නැහැ. මම ওই කහන දෙයක් නැහැ. මම ඊට වඩා උපාධි තියෙන කෙනෙක් කියලා. එහෙමනේ සමහර බොහෝ දෙනෙකුට හිතෙන්නේ නේ. එතකොට ඒ අනතිමානී ගුණයත් එක්ක තමයි සුවච බව ඇති වෙන්නේ. දෙකම එකට යන්නේ. තවත් තියෙන ලක්ෂණයක් තමයි පින්නතුනේ අත්හැරීම, කැපකිරීම කියන එක තියෙනට ඕන. දැන් මේ පින්නතුන් මේ අවස්ථාවේදී යම් පරිත්‍යාගයක් කරලා ඉන්නේ. අද දවසම මේ දහම වෙනුවෙන් පරිත්‍යාග කළ තියෙනවා ඔබ. අඩුගානේ ඔබ ගෑස් ටිකට හරි සල්ලි වේදන් කරලා ඇවිල්ලා තියෙන අද දවසේ. අද කාලය කැප කරලා තියෙන්නේ. අද ජීවිතයම මේ වෙනුවෙන් ඔබ කැප කළ යම්කිසි කැපවීමක් තියෙන නිසා තමයි ඔබට මේ සද්ධර්ම වරප්‍රසාදය ලැබෙන්නේ. ඒ නිසා මෙන්න මේ කාරණා හතර ප්‍රධානම කාරණා විදිහට අපි දකිනවා. ඊටත් වඩා වැදගත් කියලා මේ පිනතුණ හිතන කාරණාවක් තියෙනවද? අපේ ස්වාමීන් වහන්සේට මොනවද හිතෙන්නේ තව? මේට වඩාත් වැදගත්ම තව කරුණුව මේට එකතු වෙන්න ඕන කරුණු මොනවාද? දැන් අපි කිව්වා බුද්ධිමත් බව තියෙනට ඕන. ඔව් සුවච බව තියෙනට ඕන. අවංක බව තියෙනට ඕන. ඔව් අත්හැරීම. ඔව් යම් කිසි විදියක අත්හැරීමක් තමන්ගෙනම පරිත්‍යාගයක් තියෙනට ඕන. ඈ? මොකද? ආවීරය. ඇත්තම වීරය කියන කරුණු ධම්මගේ යද්දි තමයි ඕන වෙන්නේ. පිරිය සම්බොජ්ජංගේ විදියට හෝ සම්මා වායාමය ඒ ඔක්කොම මේ ධම්මග කල්‍යාණ මිත්‍රයන්ගෙන් අහලා භාවිත කරද්දි තියෙන ටික. මේ ඇත්තම අපි සාකච්ඡා කළේ ඊට කලින්ම තියෙන ඕන ලක්ෂණ ටික. මේ මූලික ප්‍රඥාව දිනු කරගන්නට හේතු වන කරුණු හතර ආරම්භයේදම කලින්ම තියෙන ඕන ලක්ෂණ ටිකක් තමයි අපි මේ කතා කරන්නේ. ඒ වගේම මට හිතෙනවා තවත් මේකටම ඇතුළත් කරන්න පුළුවන් කෘතඥතාවය කියන කරුණ. කලගුණ සැලකීම කියන කරුණක් තියෙනට ඕන මේත් එකම යනවා. මොකද ඒක තමයි බුදුහාමර දේශනා කරනවා කේवला හේසා භික්ඛවේ සප්පුරුෂ භූමේ යදි දං කතං යතා කතවේදී කියලා දේශනා කළා. යම් තාක් ලෝකයේ සද්ගුණ දහම් තියෙනවා නම් ඒ සියල්ලකේම පදනම කලගුණ සැලකීම කියලා. මේක වෙනත් හරි ලස්සන කතාවක් මේක සරල නෑ මේක. ලෝකේ යම් තාක් හොඳ දේවල් තියෙනවා නම් යහපත් දේවල් තියෙනවා නම් ඒ හැම දෙයකම ඉහළම පදනම මොකද්ද? කලගුණ සැලකීම. එතකොට අපි කලගුණ සැලකන්න ඕන අයගෙන් ඉහළම අය මේ ලෝකේ කවුද? ඕ අම්මා තාත්තා දෙන්නටනේ. ඔව් ඒක තමයි සාමාන්‍යයෙන් අපට හිතෙන්නේ. නමුත් වෙනතුනි හොඳයි ඔබ හුඟා සත්පුරුසය ඔබ. හැබැයි ඔබ ධර්මය අහලා ධර්මයෙන් ඉදිරියට ගියොත් ඔබ ඊළඟට ඉහළම සැලකන්නේ කාටද? ඕ බුදුහාඳුරන්ට ධර්මයට සංගයාට. ඇයි ඒ? අපේ අම්මා තාත්තා දෙන්න අපට සැලකන්න පටන් ගත්තේ අපේ මවගේ කුසේ පිළිසඳ ගත්තට පස්සේ තමයි. නමුත් අපි මේ ලෝකේ පිළිසඳ ගන්නත් කල්ප ගානකට කලින් ඉඳන්ම අප වෙනුවෙන් කැප වෙච්ච කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඒ වගේම මේ ධර්මයේ රැකගෙන ආපු ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ. ඔබ දන්නවා මේ සම්බුද්ධ ශාසනයේ හිටිය බුදුරජාණන් වහන්සේ හැරුණකොට ප්‍රඥාවන්තම කෙනා කවුද? ප්‍රඥාවන්තම ශ්‍රාවකය කවුද? සරියුත් හාමුදුරුවෝ. ඔබ අහලා ඇති සරියුත් හාමුදුරුවෝ රැට සැතපෙනකොට කරන දේ මොකද්ද කියලා? රැට සැතපෙන කලින් උන්වහන්සේ බලනවා. උන්වහන්සේට මුලින්ම ධර්ම දේශනා කරපු අස්සජි හාමුදුරුවෝ කොහෙද ඉන්නේ කියලා බලනවා. ඔව් බලලා ඉන්න පන්සලේ නම් ඉන්නේ ගිහිල්ලා ළඟට ගිහිල්ලා වැඳලෙනවා. උන්වහන්සේ දුර තැනක නම් ඉන්නේ සරියුත් හාමුදුරුවෝ මොකද කරන්නේ? ඔව් ඒ දිසාවට වැඳලා ඒ දිසාවට හිස දාලා තමයි සැතපෙන්නේ. දැන් අපිත් නිදිනකොට පැත්තක් බලනවනේ නේ. මොකද්ද අපි බලන්නේ? ඔව් බස්නාහිර කොයි පැත්තද ඒ පැත්තට නොවන විදියට හිස දාන තමයි අපි බලන්නේ. අපි එතන අපි හුඟා ප්‍රඥාවන්තයි කියලානේ. බලන්න මේ සම්බුද්ධ ශාසනයේ ඉහෙළම ප්‍රඥාවන්ත ශ්‍රාවකය කරපු විදිය. හිස දැම්මේ බටහිර පැත්ත හෝ අස්සජන අඳුර ඉන්නව නම් ඒ පැත්තට තමයි හිස දැම්මේ. ඒ නිසා පින්නතුනි කෘතඥතාවයේ ඉහළම ධර්මයේ ගැඹුරට ගියාට පස්සේ පින්නතුනි තමන්ට ජවසට වැඩිපුරම මතක් වෙන්නේ බුදුහාමුදුරුවෝ ධර්මයේ සංගයා. ඊට පස්සේ තමන්ගේ අම්මා තාත්තා ගැන මතක් වෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ ආත්ම භාවයේ අම්මා තාත්තා විතරක් නෙවෙයි. යාට නුවණින් පේනවා සසර අපමණ අම්මා තාත්තලා තමන්ට ලේයින් කිරෙන් දහඩියෙන් තමන්ව පෝෂණය කළ තියෙනවා. ඒ නිසා ඒ හැම දිනාටම පින් වැඩෙන විදියට තමන් හැමදාම කාලය ගත කරනවා. මේ ආත්මය අම්මට තාත්තට විතරක් නෙවෙයි. සතර අපමණ අම්මල තාත්තලා අප වෙනුවෙන් කැපවීම කළා තියෙනවා. ඇතැම් විට ඒ කැපවීම කළා අප නිසාම සමහර අකටයුතුකම් කළා මේ මොහොතේ අපාගතව දුක් විඳින අම්මල තාත්තලා තියෙනවා. ඒක අමතක කරන්න එපා. එහෙම අම්මල තාත්තලා ගැනත් අපි හුඟා කාරුණික වෙලා ඒ අය දුකේ මුදවන්න එයාට පින් වැඩෙන විදියට අපි නිතරම හැසිරෙනවා, නිතරම අපි කුසල කරනවා. ඒතර පිනොතුනි මෙන්න මේ මූලික ලක්ෂණ ටිකක් අපි කිව්වා. ඇත්තම පිනොතුනි මේ කාරණා ගැඹුරු කාරණා නොවුනට මේ කාරණා හැම දෙයක්ම අතිශයම වැදගත්. මේ කාරණාව තේරුම් ගත්තොත් තමයි අපි මේ සඳහන් කරන අවසාන කාරණයට ඔබට යන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා මේ මූලික කරුණු පහ මොනවද? නුවණැති බව, සුවච බව, අවංක බව, කැපකිරීම, පරිත්‍යාගය, අත්හැරීම, කළගුණ සැලකීම. හොඳයි, ඒ කරුණු ටික තමයි මට නම් මූලික හැටියට පේන්නේ අපේ සායනාසිරත් පස්සේ මතක් වුණොත් කියන්න අපටින්. තාම ඊට වඩා වැදගත් කියලා හිතුණා. පින්නතුනේ අපි මෙතන ඉඳන් මෙන්න මේ ටික තියෙන කෙනා තමයි කල්යාණ මිත්‍රයන් මුණ ගැහුණාම හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැති කෙනාට කල්යාණ මිත්‍ර හඳුන ගන්නවත් බැහැ. අන්න ඒකයි. තමන්ගේ ළඟ ප්‍රඥාව නොතිබ්බොත් කල්යාණ මිත්‍රයන් නෙවෙයි කල්යාණ මිත්‍රයන් කියලා හඳුනාගන්නේ. එයා හඳුනාගන්නේ වෙනත් දේවල්වලින් රඟපාන අය. ලෝකේ රවට්ටන අය, මායාකාරී අයට තමයි රැවටින්නේ. ඇයියට ප්‍රඥාවක් නැහැ. කැලේට යන කෙනෙක් ඖෂධ පැලෑටියක් හොයාගෙන යන කෙනෙක් දක්ෂ වෙන්න ඕන නිවැරදි ඖෂධීය පැලේ මොකද්ද කියලා. එයා ඒ ඖෂධීය පැලේ බලන්නේ කොහොමද? හඳුනාගන්නේ කොහොමද? එයා ඇහැට බලනවා ඉස්සෙල්ලාම. ඒ කොලේ වර්ගයේ කොහොමද, කඳ කොහොමද, පාට කොහොමද කියලා බලනවා. ඊළඟට එයා ඇතැම්මිට සුවඳ බලනවා එයා. ඊට පස්සේ අතින් අල්ලලත් බලනවා. එයා ඊට පස්සේ ඇතැම්මිට කඩට පොඩ්ඩක් ලං කළත් බලන පොඩ්ඩක් රසත් බලනවා. මේ වගේ හුවා ක්‍රමවලින් තමයි ඖෂධීය පැලෑටියක් හොයාගන්නේ කෙනෙක්. එහෙම නැත්නම් ඇතැම්මිට හොඳ ආහාරයක් කියලා අරගෙන එන්නේ ඇතැම්මිට ශරීරයට විස වෙන දෙයක් කොලයක් වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම නොවෙන නම් කැලේට යන බෙහෙත් පැලෑටියක් හොයාගන්න යන කෙනා අතිශය නුවණැති වෙන්නට ඕන. ඒ තමන් හඳුනාගන්න පැලෑටිය නිවැරදිම පැලෑටියද කියලා බලාගන්න උ දක්ෂ වෙන්නට ඕන. අන්න ඒ වගේ තමයි පින්නතුනි, අපි මේ සදහම්මගේ යද්දී අපි තාම දක්ෂ වෙන්නට ඕන. නිවැරදිම දහම පෙළ දහමට එකඟවම නිවන් මාර්ගට අදාළවම කාරණා දේශනා කරන්නේ කවුද කියන එක ගැන තමන් නැවත නැවතත් ධර්ම දේශනා අහලා තමන් හොඳ නුවණක් ඇති කර ගන්නට ඕන. ඒක ඉතාම වැදගත් කාරණයක්. අන්න එහෙම ඉන්න කෙනාට පින්නතුනේ කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙනවා. කල්යාණ මිත්‍රයන් මුණ ගැහුනට ඇතැම් විට පින්නතුනේ තමන්ගේ ළඟත් කල්යාණ ගුණධම් නැත්නම් ඒ කල්යාණ මිත්‍රයන් ඔබට ධර්මය කියන්නේ නැහැ. ඒකයි ඒ ඇයටත් ඔබ ගැන යම් කිසි විදිහට හැදීමක් තියෙන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේ වුණත් දැන් ජේතවනාරාමයේ සමීපයේ සමහර හිටියේ බුදුහාඳුර බණ කියන ගියේ නැහැ. දේවදත්ත ස්වාමීන් වහන්සේ තවසන කාලේ බුදුහාඳුරන්ගෙන් බණ අහන්න ඕන, මුණ ගැහෙන්න ඕන කියලා පණිවිඩ ගානක් කියවුවා. බුදුහාඳුර ගියේ නැහැ ඔහු ගැන. කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුහාඳුර මහා කරුණික නොවේද කියලා. වෙනදෙන බුදුහාඳුරන්ට මහා කරුණා වගේම මහා ප්‍රඥාවක් තිබුණා. ඒ දෙකේම තමයි උන්වහන්සේ ක්‍රියා කළේ. ඒ නිසා පින්නතුනේ කල්යාණ මිත්‍රයන් මුණ ගැහුනටම කල්යාණ මිත්‍රයන්ගෙන් අපට ධර්මය ලැබෙන්නේ නැහැ. අපි ළඟත් යම් යම් ගුණාංග අර මුලින් සඳහන් කරපු ගුණාංග තමන්ගේ ළඟ තිබුණොත් තමයි, විශේෂයෙන් සුවච බව කියන කාරණය තමන්ගේ ළඟ තිබුණොත් තමයි තමන්ට ධර්මය ලැබෙන්නේ. ඒ වගේම තමනුත් ධර්ම සාකච්ඡා කරද්දී ඉතාම ගැඹුරු කාරණා අහලා දැනගන්නට තමන්ගේ ඌමනාවක් තියෙන්නට ඕන. තමන් ඉතාම සරල කාරණා නම් අහන්නේ ඉතාම සරල දෙයක් තමයි අහන්න තමන්ටත් ලැබෙන්නේ. සමහර අය අහන්නේ අල්ලපුවත්තෙන් යම් කිසි දෙයක් මලක් හඩලගෙනම පූජා කරාම පවද්ද කියලා අහනවා. නැත්නම් දහවල් ඉර පොඩ්ඩක් හරි පැත්තට හැරුණාට පස්සේ විනාඩි 5ක් යනකොට පස්සේ බුද්ධ පූජා තියෙන එක අකුසලයක්ද කියලා අහනවා. ওই වගේ ප්‍රශ්න තමයි සමහරට ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. නමුත් වෙනතන ඊට වඩා බුද්ධිමය ප්‍රශ්න අපේ ළඟ තියෙන්නට ඕන. සේසෙන් දුක ඇතිවීම නැතිවීමට අදාළ ප්‍රශ්න අපේ ළඟ නිතර නිතර හැවදෙන්නට ඕන, ඒවා විසඳ ගන්නට ඕන. ඉතින් ඒක තමයි මූලික කරුණ වෙන්නට ඕන. හොඳයි, අපි වෙනතුනේ එහෙම කල්යාණ මිත්‍රයන් මුණ ගැහුනට පස්සේ ඒ කල්යාණ මිත්‍රයන් වෙතින් අපි අහන ධර්මය තමයි සද්ධර්මය. ඒ සද්ධර්මය මනවින් දේශනා කරපු ස්වාකාතු දහමක්. ඒක සාන්දෘෂ්ටික වූ දහමක්, මෙලවදී මානිසංශ ලැබෙන දහමක්. ඒක අකාලික දහමක්, කල් නොයවා ප්‍රතිඵල ලැබෙන දහමක්. ඒක තමන් වෙත උපදවාගෙන ඒහිපස්සික ගුණේ යුක්ත දහමක්. ඒ වගේම ඒක නුවණැත්තන් විසින් ප්‍රත්‍යක්ෂ කළ යුතු දහමක් තමයි තමන් අහන්නට ඕන. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. මෙන්න මේ සද්ධර්මයේ ගුණ තියෙන දහමක් තමයි අපට පින්තුනි සැබෑ කල්යාණ මිත්‍රයන්ගෙන් අහන්නට ලැබෙන ධම වෙන්නේ. අන්න ඒ ධම ඇහුනට පස්සේ පින්තුනි තමන් ඒ ධම අහලා එතනින් නවතිනව නෙවෙයි, වැදගත් කරුණු හොඳට මතක තියාගෙන යලි යලිත් පින්තුනි ඒ කරුණු නුවණින් මෙනෙහි කරන්න ඕන. ඒ නිසා නුවණින් මෙනෙහි නොකරොත් ඒ ධම තමන්ගේ ජීවිතය තුළට ඇතුළු වෙන්නේ නැහැ. තමන්ට මතකයේ තියෙන්න පුළුවන් තමන් දැනුමෙන් යුක්ත කෙනෙක් වෙන්න පුළුවන්. බුදුදහම් පිළිබඳව ડોක්ටරේට් එකක් උනත් කරන්න පුළුවන්. නමුත් පින්තුණියගේ ජීවිතවලට ඇතුළු වෙන්නේ නැහැ. ඇතුළු වෙන්න නම් ඒ ධම නිතර නිතර යෝනිසෝ මනසිකාරය යෙදෙන්න ඕන. යෝනිසෝ මනසිකාරය යෙදෙන්න පින්තුණිය තමන්ට මේ දුකෙන් නිදහස් වෙන මාවතේ කරුණු පේනවා. ඒක තමන් අත්හදා බලන්න තමන්ට සාන්දෘෂ්ටිකවතෙන් ප්‍රතිඵල පේන ගන්නවා. පේනකොට තවත් වීරිය ඇති වෙලා සතුටින් මේ ගමන ඉදිරියට යනවා. ඒ වගේ මේ යෝනිසෝ මනසිකාරය යන කෙනා පින්තුණේ තමන්ගේ ජීවිතය තුළින් මේක ක්‍රියාත්මක කරනවා. ප්‍රතිපදාව ධර්මාන ධර්ම ප්‍රතිපදාව. මොකද ධර්මාන ධර්ම ප්‍රතිපදාව කියලා කියන්නේ මොනවද පිළිපදින්න ඕන කාරණා? ධර්මයට අනුව මොනවද කාරණා? පින්නතුනි මේ ධර්ම කාරණා තමයි එක තැනක මහා පරිණාම සූත්‍ර වගේ තැන්වල ටික ඔක්කොම එකතු කරලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා තියෙනවා. තවත් තැනක පින්නතුනි කුසල් දහම් 10 විදිහට තියෙනවා. දස කුසලයේ විදිහට තියෙනවා. ඒ වගේම තවත් තැනක ආර්ය අෂ්ටාංගික මාර්ගය විදිහට 8ක් විදිහට තියෙනවා. තවත් තැනක පින්නතුනි මේක සත්‍ත බොජ්ජංග විදිහට 7ක් විදිහට තියෙනවා. තවත් තැනක මේක පංච ඉන්ද්‍රිය විදිහට තියෙනවා. සද්ධාදී ඉන්ද්‍රිය. සද්ධි ඉන්ද්‍රිය, විරින්ද්‍රිය ආදී. තවත් තැනක මේක තියෙනවා පින්නතුනේ සතර සතිපට්ඨාන විදිහට. තවත් තැනක මේක ත්‍රිවිධ ශික්ෂාව විදිහට තියෙනවා. සීල, සමාධි, ප්‍රඥා කියලා. ඒ වගේම පින්නතුනේ වෙනත් ස්ථානයක තියෙන මේ ටික මේ කරුණු ටික ඔක්කොම සමථ විදර්ශනා කියන කරුණු දෙකට ඇතුළත් කරන්න පුළුවන් කියලා. තවත් තැනක පින්තුනේ තියෙනවා මේ කරුණු ටික ඔක්කොම ප්‍රඥාව තුළ ඇතුළත් කරන්න පුළුවන් කියලා. ඒ නිසා 37ක් විදියට තියෙනවා, 12ක් විදියට තියෙනවා, 10ක් විදියට තියෙනවා, 8ක් විදියට තියෙනවා, 7ක් විදියට තියෙනවා, 5ක් විදියට තියෙනවා, 4ක් විදියට තියෙනවා, 3ක් විදියට තියෙනවා, 2ක් විදියට තියෙනවා, 1ක් විදියටත් තියෙනවා. සමහරට පින්තුනේ ඒකායන භික්ඛවයන් මග්ගෝ සත්තාන විසුද්ධියා කියලා සතර සතිපට්ඨානෙම එකම කාරණයක් විදිහට අරගෙන සතිපට්ඨානය කියලාත් තියෙනවා. මේ කුමන දෙයක් වැඩවත් පින්නතුනේ තියෙනවන ලක්ෂණය තමයි මොකද්ද? සිහිය සහ නුවණ වැඩෙන්නට ඕන, ප්‍රඥා වැඩෙන්නට ඕන. අවිද්‍යාව දුරු වෙන විදිහේ මාර්ගයක ප්‍රතිපදාවක් මේ හැම දෙයකින්ම තියෙනට ඕන විතරක් නෙවෙයි. මේ කුමක් කළත් අර අපි මුලින් සඳහන් කළ කාරණය වෙච්ච ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි නො අජානතෝ නො අපස්සතෝ කියන කාරණේ විදිහට ධර්මයේ දකින කෙනාට, ධර්මයේ දන්න කෙනාට මේ නිවන් මඟ පනවන්නේ කියලා බුදුහාමර දේශනා කළානේ. ඒ මොකක්ද ඇතිවීම නැතිවීම කියලා කියන්නේ? පංච උපාදානස්කන්ධයේ හට ගැනීම නිරෝධය තමන් දකින කෙනෙක් වෙන්නට ඕන. එනිසා මෙන්න මේක දකින කෙනා තමයි මේ ධම්මගේ ඉදිරියට යන්නේ. මේ සම්මාදිටිය ලබාගත්තු කෙනාට පිනොත්ිනේ පළමුවෙන්ම ඇතිවන අවබෝධය තමයි කම්මසකතා සම්මාදිටිය ඇති වෙනවා. මොකද තමන්ගේ හිත මුල් වෙලා හිත අපිරිස්තු යමක් කළොතින් යමක් කිව්වොතින් තමන්ට අකුසල විපාක ලැබෙන්නේ, එහෙන් අකුසල ප්‍රතිඵල ලැබෙනවා කියන කාරණය. ඒකෙම අනිත් පැත්ත තමයි තමන්ගේ සිත පිරිසිදුව සිතින් කයින් වචනේ යම් යම් ක්‍රියාවල් කරොත්ින් ඒකට සැප විපාක ලැබෙනවා කියන කාරණය. මෙන්න මේ අවබෝධය ලැබීම සමගම පින්නතුනේ එතනත්තා සබ්බ පාපසකරණං කියපු විදියට හැකි තාක් දුරට එතනත්තා අකුසලයෙන් මිදෙන්න උත්සාහ කරනවා. මොකද යා දන්නවා යා දුක් විඳින කැමති නැහැ. මෙච්චර ජීවිතේ මහන්සි වෙලා දුක් විඳලා ඉගෙන කියාගෙන රටකට ඇවිල්ලා මහන්සිලා හරි හම්බ කරලා යා දුක් විඳින තවදුරටත් කැමති නැහැ. ඒ නිසා යා හිතා පිරිසුදු දේවල් යා කරන්නේ නැහැ. ඒ වගේම කුසලස්සූප සම්බදා යහිත පිරිසිදුව නිතර සිතට අලංකාරගෙන දෙන චිත්ත අලංකාරං චිත්ත පරිකාරං කියලා කියනවා. සිත අලංකාර වෙන දේවල් කරනවා. මොනවද සිත අලංකාර වෙන දේවල්? ඔව්, අන්න ඒ වගේ දේවල්. ඒව තමයි ඔස්සේ දානමයන් පුණ්‍ය කිරියවත්තු, සීලමයන් පුණ්‍ය කිරියවත්තු, භාවනාමයන් පුණ්‍ය කිරියවත්තු කියලා. මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා පුළුවන් තරම් කළා හිත ලස්සන වෙන දේවල් කරනවා. හිත හැඩ වැඩ කරනවා. දැන් අපි බොහෝ වෙලට අලංකාර කරන්නේ මොනවද? ඈ, අපේ ගෙදර, අපේ වාහනේ, ඇඳුම් ටික, රූපය, කොණ්ඩය, මේව තමයි අපි බොහෝ විට අලංකාර කරන්නේ නේ. නමුත් වෙනදෙනු බුදුහාමර දේශනා කළා හිත අලංකාර කරන දේවල් කරන්න. චිත්ත අලංකාර, චිත්ත පරික්කාර කියලා දේශනා කරනවා. පින්කම් වලින් හිත ලස්සන කරගන්න. ඒ පින්කම් තුනම තමයි පින්තුණි මංගල සූත්‍රයේ තවත් විස්තර කළ තියෙන්නේ. මංගල කරුණ විදියට දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි මාතා පිතූ පට්ඨානං පුත්තදාරස්ස සංඝෝ කාලේන ධම්ම සවනං කාලේන ධම්ම සාකච්ඡා. මෙන්න මේ වගේ කරුණු තමයි පිනතුනේ පුළුවන් කරන් ජීවිතේ හැමදාම මේ මංගල කරුණු වලින් වැඩිපුරම ගානක් සම්පූර්ණ කරන්න බලන්න හැමදාම. ඒ සම්පූර්ණ කරපු තරමට තමන්ගේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. මේ කම්මස්සකතා සම්මාදීටි ඉඳලා කරන දේවල්. හැබැයි ඒ මංගල කරුණ වලිනුත් තමන් මග නවතින්නේ නැහැ. බොහෝ විට අපි මංගල කාරණා කියලා දන් දීම, සිල්ලතුන් දැකීම ආදී සාමාන්‍ය කරුණු විතරයි අපි මංගල කාරණා විදිහට කියන්නේ. නමුත් වෙනතුනි මංගල කාරණා වලින් ඉහළ මංගල කරුණු වල කරා අපි යන්න උත්සාහ කරන්නට ඕන. මොනවද ඉහළ මංගල කාරණා? අරිය සත්‍යාන දස්සනං, ආර්ය සත්‍ය දකින්න, චතුරාර්ය සත්‍ය දකින්න අපි හුරු වෙන්නට ඕන. ඒ වගේම පුට්ටස්ස ලෝක ධම්මේ හේ චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං ඒ සම්මංගල මුත්තමං. මේ පෙරලෙන අටලෝ දහම් අභියස තියෙන ලෝකයේ හේ නොපෙරලෙන අකම්පිත සිතක් ඇති කරගන්න තමන් දක්ෂ වෙන්නට ඕන. අන්න එහෙම වුණොත් තමයි වෙනතුනේ තමන්ගේ ජීවිතයේ නියම ප්‍රතිඵලය තමන්ට ලැබෙන්නේ. ඒ වගේම පින්නොතුනි මෙන්න මේ යන දහම් මගේදී දැන් මෙන්න මෙතන ඉඳන් පින්නොතුනි හොඳට කල්පනාවෙන් අහන්නේ. මෙතන ඉඳන් අපි විශේෂ කාරණා ටිකක් කියන්නේ. දැන් මෙතෙන්ට එනකන් ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්, සාමාන්‍ය කෙනෙකුට නම් තේරුම් ගන්න පුළුවන්. නමුත් මෙතන ඉඳන් සුවිශේෂී කාරණා ටිකක් අපි දේශනා කරනවා. දැන් ඔන්න ගඟට බැහැලා ගඟිනුත් දැන් මූදු වෙරළෙන් ටික ටික දැන් හොඳට යනවා. හොඳ කල්පනාවෙන් මෙතන ඉඳන් ඉන්න. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ස්වර්ග මාර්ගයත් මෝක්ෂ මාර්ගයත් කියලා මාර්ග දෙකක් ලෝකෙට දේශනා කළා. බුදුහාඳුරෝ මහා ප්‍රඥාවෙන් හිටියා වගේම මහා කාරුණික කෙනෙක්. උන්වහන්සේ තේරුම් ගත්තා හැම දෙනාටම එක විට සෝවානාදී මාර්ගඵල ලබන්න බැහැ. ඒ බැරි අයටත් පිළිසරණක් තියෙනට ඕන, රැකවරණයක් තියෙනට ඕන. අන්න ඒ ඇයට තමයි කම්මස්සකතා සම්මාදිට්ඨිය ඉඳලා සුගතිගාමි වෙන විදියට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන්න කියලා දේශනා කළේ. දැනටමත් මේ පින්තුන් සුගතිගාමි වෙන හුඟා පින්දහම් කරගෙන ඉන්න අය. නමුත් පින්තුනි තමන් සුගතිගාමි වුණත් තමන්ට ජීවිතයේ ජයගන්න බැරි අභියෝග ටිකක් තියෙනවා. ඒ මොනවද? ලෙඩ වෙනකොට ඒ ලෙඩවීම දුකෙන් තමන්ට එන මානසික දුක් පීඩා තමන් කොයිතරම් දන් දීලා හිටියත් ඒකෙන් නිදහස් වෙන්න බෑ. ඒ වගේම තමන් වයසට ගිහිල්ලා ශරීරේ දුර්වල වෙනකොට ඒ දුර්වල වීමෙන් වෙන මානසික අසහනය තමන් කරපු සාමාන්‍ය පින්කම් වලින් විතරක් මැඩපත්ව ගන්න බෑ. ඒ වගේම මරණාසන්න මොහොතේ තමන්ගේ ඇතිවෙනේ සිතේ ස්වභාවය මානසික අවපාතය දුරු කරගන්න තමන් කරපු සාමාන්‍ය මේ පින්කම් විතරක් සාර්ථක නැහැ. ඒ නිසා ඊට වඩා ඉහළ තැනකට අපි ඔය යොමු කරන්නට බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර සම්මාදිට්ඨියක් අපට දේශනා කළා. සා විමුක්ති මාර්ගයක් දේශනා කළා. මෙන්න මේ මාර්ග දෙකම පින්නතුනේ අපි තේරුම් ගන්නට ඕන. පින්නතුන් අහලා තියෙනවා, පරිසම්පාදේ තියෙනවා අවිද්‍යා පච්චා සංඛාරා කියලා කාරණය. අවිද්‍යා පච්චා සංඛාරා කියලා කියන්නේ මොකද්ද? අවිද්‍යාව නිසා සංඛාර චේතනා පහළ වෙනවා. දෙපනස් චෛතසිකක් ගැන බුදුදහමේ කියනවා. හැබැයි ඒ චේතනා සියල්ලක්ම අවිද්‍යාවෙන් පහළ වෙන ඒවා නෙවෙයි. සමහර චෛතසික තියෙනවා, ශ්‍රද්ධාව, ප්‍රඥාව ආදී සතිය ආදී චෛතසික, ඒවා අවිද්‍යාවෙන්ම නෙවෙයි. විද්‍යාවෙන් ඇතිවන චෛතසිකක් තියෙනවා, සංඛාරක් තියෙනවා. අපි මුලින් බලමු පින්වතුනි, අවිද්‍යා පත්‍ය සංඛාරා කියන විදිහට ඇතිවන සංඛාර මොනවද කියලා. ඒ සංඛාර මොනවද? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර. පුඤ්ඤාභි සංඛාර කියන්නේ තමන්ගේ සිත පිරිසිදුව කම්මස්සකතා සමාධියට ඉඳලා දන් දෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කෙනෙකුට හරි, අම්මා තාත්තට හරි, අසරණ කෙනෙකුට හරි දානයක් දෙන්න පුළුවන්. හැබැයි මේ දානය දෙන වෙලාවේ හිතන්නේ මේ දානය දෙන කෙනා කලින් හිටියා, මේ දානය දෙන කෙනා බාහිර ලෝකේ ඉන්නවා, ඒ කෙනාට මමත් මේ පැත්තෙන් ඉඳලා මෙයාට දන් දුන්නා කියලා හිතෙන්නේ. ඒ සමන් දීපු දානය ගැන හිතලා මරණාසන මොහොතේ දුනොත් තමන්ට සුභතියට යන්නත් පුළුවන්, බාධාවක් නැහැ. තමන්ට වන්දනාමාන කරන්න පුළුවන්, සිද්ධාස්ථාන වන්දනා කරන්න පුළුවන්, ධම්මදිව යන්න පුළුවන්, අටමස්ථාන, සොළොස්මස්ථාන වන්දනා කරන්න පුළුවන්. ඒ වන්දනා කළ තමන්ගේ සිතේ ශ්‍රද්ධාව දිනු කරගන්න පුළුවන්. ඒ පින්කම් ගැන නිතර හිතලා සිතේ සතුට ප්‍රසාදේ දිනු කරගන්නත් පුළුවන්. මරණාසන්න මොහොතේ එවැනි සිතුවිල්ලක් හිතල ඔබට නැවත සුවතියට එන්නත් පුළුවන්. මරණාසන්න මොහොතේ ඔබ රුවන්වැලි සෑළඟ කරපු මහා පූජාවක් සිහිපත් කළා, පූජා කරපු මල් පූජාව ගැන හිතලා ඒ මල් මාලත් එක්කම ඔබට දිව්‍ය මාලිගාවක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ පිනානිසංස විදියට. ඇයි ඔබ මේ මල් මාලා දකිනකොටම හිතන්නේ මේ බාහිර ලෝකේ මල් මාලා තියෙයි කියලා? එතකොට අන්නේ මල් මාලාවට සුදුසු ප්‍රදේශයක තමන්ට වාසය හිමි වෙනවා. ඒ පින්කම් කරපු අය, පින්කම් වල අඩුපාඩු තියන අය, නොකරපු අය සහ නිතරම අකුසලයට බරව හිටියට මොනවද පේන්නේ? එයාට පේනතුනේ තමන් අකමැති දේවල් වුණත් ඒ වෙලේ සිට ඇදී යන දේවල් පේනවා. ගිනි දැල් පේන්න පුළුවන්, නිරහාරව ඉන්න අය පේන්න පුළුවන්, යමිසි දුගදවල් දැනෙන්න පුළුවන්. අන්න ඒකට අදාළ පරිසරයට යා පිළිසිඳ ගන්නවා ගිහිල්ලා දුගතිගාමී වෙනවා. මේ දෙකම පිනතුනේ පුඤ්ඤාවි සංඛාරේ වුණත් අපුඤ්ඤාවි සංඛාරේ වුණත් මේ දෙකම වන්නේ අවිද්‍යාපත්තෙන්. කෙනෙකුට ප්‍රාර්ථනා කරන්න පුළුවන් දන් දෙලා, අනේ මගේ ස්වාමියා, මගේ බහරයා, මගේ දරුවා, මගේ අම්මා තාත්තා නැවත සසරේදී මට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඔබ පින්දහම් කරමින්, ඒ ඥාති මිත්‍රාදීනොත් පින්දහම් කරමින් හිටියනම් ඒ ප්‍රාර්ථනාවට අනුව ඔබට මෞද්‍යමාපියන්, දරුවන්, ස්වාමි බහරයාවන් ලැබෙන්න පුළුවන්. ඒක එහෙම ලැබිච්ච දේවල් තමයි ඇත්තටම අද තියෙන්නේ අපට. ඒක වරදක්ම නෙවෙයි. නමුත් පින්වතුනි, මට දරුවා, ස්වාමි පුරුෂයා, බහරයාව, අම්මා තාත්තා විතරයි ඕනේ, ලෙඩ වෙන්න බෑ, මරණයටපත් වෙන්න බෑ, මහලු වෙන්න බෑ කියලා ඒක එපා කියලා බාර ගන්න බෑ. බාර නොගෙන ඉන්න බෑ. මේක බාරගත්තොත් අර ටික අකමැත්තෙන් හරි බාර ගන්න වෙනවා. අන්න ඒක. ඒ නිසා මට ඕනේ දරුවා, මගේ ස්වාමි පුරුෂයා විතරයි, අනේ යා ලෙඩ වෙන්න නම් බෑ, යා මහලු වෙන්න නම් බෑ, ඒ ටික නම් මට එපා කියලා කරන්න බෑ. අන්න ඒක තමයි පින්නතුණේ සසර ස්වභාවය. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ සසර නික්මීම දේශනා කළේ. තෝර පින්නතුණි, මෙන්න මේ කම්මසකතා සම්මාදිට්ඨි හෝ මේ ලෝකයේ තුල ඉඳගෙන තමයි ලෝකේ හැම දිනෙකම පින්දහම් කරන්නේ, යුතුයකම් කරන්නේ, විද්‍යාඥයන් පරිශන කරන්නේ, ගුරුවරුන් උගන්වන්නේ, සියලුම දේවල් කරන්නේ. සාමාන්‍ය මනුස්ස ලෝකෙහි ගොවිතැනක් කරන කම්කරුවෙක් විතරක් නෙවෙයි, ඈත යුනිවර්ස් එකේ ඈත තියෙන අලුත්ම සොයාගත්තු ගැලැක්සියක් ගැන පරිශන කරන විද්‍යාඥයෙකුණත් කරන්නේ මේ පදනම ඉඳගෙනමයි. අවිද්‍යා පත්‍යෙමයි සිද්ධ කරන්නේ. එතකොට ඒහි ස්වභාවය මොකද්ද? අනුසෝතගාමි ලෝකෙහි පහළට ගලාගෙන යන ලෝකයේ ලක්ෂණය තමයි, ලෝකයේ මිනිසු හිතන්නේ තමන් යම්කිසි රූපයක් බලනවා නම් ඇහෙන්, යම්කිසි ශබ්දයක් ඇහෙනවා නම් ඒ ලබන අත්දැකීම කලින් තිබුණා, තමන් ඒ අත්දැකීම ලබන කලින් ඒක තිබුණා, තමන් ඒක බලලා ඉවරනාට පස්සේ ඒක ඉතුරු වෙනවා කියලා හිතේ. පින්තුනේ දැනටත් අපි ඔක්කොම කරන්නේ මේ පදනම ඉඳන්. දැන් ඔබ ගෙදර ඉඳලා ආව, දැන් අහවස්ස ගෙදර යන බලාගෙන ඉන්නේ. දැන් වාහනේ පාරේ නැවැත්තුවා, පාකින් එකේ නැවැත්තුවා, දැන් වාහනේ එතන තියනවා කියලා හිතාගෙන ඉන්නේ. තියෙන තමයි. ගියාට පස්සේ පේනව නැත්තේ නේ? අර කන්නාඩි ළඟට යනකොට කන්නාඩි රූපේ පේනවනේ නේ? දැන් බලු පැටියෙකුයි ඔබයි කන්නාඩි ළඟට ගියා. බලු පැටියද කියනවා, බලු පැටියෝ මේ කන්නාඩිය ඔබ ඔය අපි මේ ගියාට පස්සේ තමයි නිර්මාණය වුණේ කියලා කියනවා. බලු පැටිය පිළිගන්නවද? බලු පැටිය පිළිගන්නේ නැහැ. බලු පැටිය කියන්නේ මේ පේන්නේ රූපේ. ආයෙ ඇවිල්ලා ගිහිලා නැහැ. බොරුනම් බලන්න කියලා ආයෙ ගිහිලා ආයෙ පෙන්නේ. මේ තියෙන්නේ. ඒතොර එයා හිතන්නේ එයා යන්න කලින් රූපේ කන්නාඩිය තිබුණා. ආවට පස්සේ තේ කන්නාඩි ඉතුරු වෙලා තියෙන. යනකොට පේන්නේ තේ තිමිච්චක කියලා හිතෙනවා. පෙන්නුතුනේ මේ යථාර්ථයම තමයි අපේ ජීවිතයේ සම්පූර්ණම වෙන්නේ. දැන් ඔබ වාහනය ගැන හිතුවනම්, වාහනේ රූපයක් දැක්කනම්, වාහනේ ශබ්දය කනට ඇහුණනම්, ඉන්ද්‍රිය හයෙන් මොකක් හරි එකකින් ඔබ ගත්තනම් දැන් මේ මොහොතේ නැවත කන්නාඩිය ළඟට ගියා වගේ සිද්ධියක් වෙනවා. ඔබ ඒක නොසිතන මොහොතේ ඔබ කන්නාඩි ළඟින් ඈත් වුණා වගේ ඔබේ ලෝකේ ඒ අත්දැකීම නැහැ. මේක තමයි පින්නතුනේ පටිසෝතගාමී ධමක ලක්ෂණය. මෙන්න මෙතනින් තමයි බුදුදහම වෙනස් වෙන ගමන් මඟ. එනිසා මෙන්න මෙතන ඉඳලා තමයි අපේ ගැඹුරට අපි හිතන්නට ඕන, අවබෝධය ලබන්නට ඕන. ලෝකේ සියලුම විද්‍යාඥයන්, දාර්ශනිකයන්, ගුරුවරුන්, ආගමික ශාස්ත්‍රවරුන් සියලුම දෙනා උගන්නන යම්තාක් ධමයක් තියෙනවා නම් ඒ සියලුම ධර්ම දේශනා, අනුශාසනා, ඉගැන්වීම්, විද්‍යාවන් අනුසෝතගාමී ලෝකයේ අනුව යන දේවල්, පල්ලෙහාට ගලාගෙන යන දේවල් පහළට පිහිනල යනවා වගේ. එයා මොකද කියන්නේ? අපි ඇස් කන්න ආසාද ඉන්ද්‍රිය වලින් යම්කිසි අරමුණක් ලබන්න කලින් ඒක තිබුණා. අපි ඒක අත්දැකීමෙන් අයින් වුණත් ඒක ඉතුරු වෙනවා කියන කාරණේ. ඒක බුදුදහමේ කම්මස්සකතා සමාධිත්‍ය පද නෙමෙයිද? හරි. නමුත් වෙනතුනි ලෝකෝත්තර සමාධිත්‍යට යනකොට, දුකෙන් නිදහස් වෙන මාර්ගයට යනකොට මෙන්න මේක මිත්‍යා දෘෂ්ටියක් විදිහට සලකන. ඒක වෙනතුනි රෙෆරන්ස් එකක් විදිහට බලන්න ඕන නම් බලන්න මජ්ක්‍ධිම නිකායේ දෙවනි සූත්‍රය. සබ්බාසව සූත්‍රයේ තියෙනවා යම් කිසි කෙනෙක් කියනවා නම් මේ කර්ම කරන කෙනාමය නැවත ඊට අදාළ විපාක විඳින්නේ කියලා. කිසියම් කෙනෙක් කියනවා නම් ඒක දෘෂ්ටිකාන්තාරයක්, දෘෂ්ටි විසූකයක් කියලා කියනවා. දෘෂ්ටි හතර හතරමං එමක් කියලා. දැන් මේක අහලා කලබල වෙන්න එපායි. කරෝ පින්කන් ටික වතුරේ ගියාවත් දෝ කියලා බය වෙන්න එපායි. බය වෙන පිණිස අවිද්‍යාව තියෙනකන් ඒට කියනවා පස්සෙන්. නවතින්නේ නැහැ. ඈ අවිද්‍යාව නැති වුණොත් විතරයි නැති වෙන්නේ ඒ ටික. අහෝසි කර්ම වෙන්නේ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. අවිද්‍යාව තියෙනකන් කිසියම් කරදරයක් නැහැ ඒ ටික පස්සෙන් එනවා. කරපු කුසල අකුසල ඔක්කොම ටික එනවා මතක් කරනකොට ඔක්කොම ලිස්ට් එකම එනවා. දැන් මේ කාලේ, මේ ජීවිත කාලේ මතක් වෙන්නේ සාමාන්‍ය ජීවත් වෙනකොට මේ ජීවිත කාලේ ටික විතරයි මතක් වෙන්නේ. රැට නිදිදි වුණත් පේන්නේ මේ ජීවිත කාලේ දැකපු හිණ ටික විතරයි පේන්නේ, කටයුතු ටික විතරයි. දැන් මේ රටට අලුතෙන් ආවට පස්සේ අවුරුදු 5ක් 6ක් යනකම් පේන්නේ ඈ ලංකාවේ දැකපු ඒවා තමයි පේන්නේ. වම් පැත්තෙන් වාහන යන්නේ ඒවා ඔක්කොම ලංකාවේ විදිහට තමයි ඔක්කොම පේන්නේ. ඈ පාරේ වම් පැත්තෙන් වාහන පදවන ඒවා, දකුණු පැත්තෙන් රටේ වාඩි වෙලා ඉන්නේ ඒවා තමයි අවුරුදු 5ක් 6ක් යනකම් මෙහෙමත් පේන්නේ. දැන් අපිට තාම ලංකාවේ හිණ පේන්නේ නැහැ. මෙහි හිණ තාම පේන්නේ නැහැ. තාම ලංකාවේම පේන්නේ. පින්නතුනි මේක තමයි ජීවිතයේ ස්වභාවය. අපට හීනවලට පේන්නේ මේ ලෝකේ ජීවත් වෙච්ච වෙලදී ලබන අත්දැකීම්. නමුත් පින්නතුනි මරණාසන්න මොහොත කියන්නේ කොහොමද? මරණාසන්න මොහොතේ චුති චිත්තය පහළ වෙන අවස්ථාවේ ඔබේ හිතේ ස්වභාවය කොහොමද? මේ ආත්ම භාවයේ ෆයිල් ටික විතරක් නෙවෙයි පින්නතුනි. සතර කල්ප ගාන ෆයිල්ස් ටික එකපාර විවෘත වෙනවා, එක ලයින් එකකට තියෙනවා. ඒක තියලා තීරණය කරන ඔබ යන තැන මොකද්ද කියලා. ඒ නිසා ඒක සීකරද්දී ඔබට හිතුනොත් බාහිර ලෝකයේ මේක තියෙන්නේ කියලා, ඔබ ඒ අරමුණ හොයාගෙන නැවත භවයකට යනවා. ඒ නිසා අන්න ඒක නිවැරදි කරගන්නයි බුදුදහමෙන් මේ පණිවිඩය තියෙන්නේ අපට. ඒ නිසා මේ ජීවිත කාලය තුල විතරක් කරන දානමය පින්කම් ගැන විතරක් හිතර ඔබ සෑහීමකටපත් වෙන්න එපා. ඊට වඩා ගමන් මගක් ඔබට තියෙනවා. ඔබ දන්නවා මේ සම්බුද්ධ ශාසනයේ මහා අසිරිමත් දානයක් දුන පොසොන් රජතුමා. අසද්දෘශ මහා දානිය. එක සම්බුද්ධ ශාසනයක එකවරක් එක පුද්ගලයකට විතරක් දෙන්න පුළුවන් දානයක් අසද්දෘශ මහා දානය කියලා කියන්නේ. ඒ දාණයට සක්‍රීයව සහභාගී වෙච්ච කෝසල මල්ලිකාවටවත් සුගතිය ලැබන එක පහසු දෙයක් වුණේ නෑ පින්තුනි. එහෙනම් ඔබ හිතන්නේ ඔබ කරන පින්කම් වලින් විතරක් ඔබට සෑහීමකටපත් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි අපේ ප්‍රඥාව දිනු වෙන වැඩපිළිවෙලක අපි යෙදෙන්නට ඕන. අන්න ඒ ගමන් මග තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මෙන්න මේ පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර කියන මෙන්න මේ සංස්කාර ඉක්මවල ගිහිපු විද්‍යාවෙන් ඇති වන නිර්වාණ අවබෝධය සඳහා හේතු වන ප්‍රඥාව ඉලක්ක කරගත් සංස්කාර රැස් කර ගැනීම අවශ්‍යතාවය බුදුදහමෙන් අපට දේශනා කරන්න එකයි. මෙන්න මෙතෙන්දි පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පාඨය තමයි අපි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන කාරණේ. දැන් ඉඳන් තමයි බණ පටන් ගන්න. පින්නතුනි හොඳයි පින්නතුනි මෙතන ඉඳන් සඳහන් වෙනවා කොහොමද අපට දුක ඇති වෙන හැටි. පින්නතුනි අපි ඇසෙන් රූපයක් දකිනකොට ඒ දකින රූපය අපි හිතුවොත් මේ කලින් තිමිච්ච රූපයක් දකින්නේ. ඒ වගේ මේ දකින රූපය ගැන පින්නතුනි අපි බාහිර හිත බැසගත්තොත් ඒ බැසගත්තා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක් හටගත්තා කියන කාරණේ. අපි ඇසෙන් රූපයක් දකිනකොට කනෙන් ශබ්දයක් අහනකොට මේ කුමන ඉන්ද්‍රියකින් අරමුණක් ගත්තත් මේ බාහිර ලෝකයේ තියෙන සතර මහා භූත රූප එකතු වීම අවකාශය තුළ එකතු වෙලා තියෙන ස්වභාවයක් ගැන අපේ මේ පැත්තේ අභ්‍යන්තරයේ මානසික ස්වභාවයට අනුව බලන විදිහට තමයි බාහිර අපට අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් දරුවෙක් ආදී වශයෙන් පේන්නේ. බාහිර රූපයේ තුල සැබෑ ලෙස තියෙන දෙයක් නෙවෙයි අපට පේන්නේ. අපට පේන්නේ අපි බලන දෘෂ්ටියට අනුව අපි බලන විදියට අනුව තමයි බාහිර අපට සත්‍යයේ පුද්ගලයෙක් දෙයක් භාණ්ඩයක් විදියට අපට පේන්නේ. බාහිර ලෝකයේ තියෙන්නේ සතර මහා භූත රූප විතරයි. සතර මහා භූත රූප කියන්නේ පෘථිවි ගතිය පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර අවකාශය තුල ඒක රාශි වෙලා මේ පංච මහා භූත රූප විදිහට තියෙනවා. සජීවී රූපයකදී විඥානයත් එක හයක් විදිහට තියෙනවා. මේ ස්වභාවයේ පින්නතුනි දැන් කෙනෙක් දැක්කම අපට හිතෙන්නේ මේ අම්ම කෙනෙක්, මේ දුවක්, මේ ආච්චි කෙනෙක් ආදි වශයෙන් අපට පේනවා. නමුත් මේ සංකල්පයේ පින්නතුනි සම්පූර්ණයෙන්ම අපි අභ්‍යන්තරයේ හිතාගෙන ඉන්න විදියට නිර්මාණ වෙන දෙයක් තමයි මේ පේන්නේ. මුලදී අපට සතර මහා භූත රූපේ මේකට ලක් වෙනව හැට, ඇහැට ලක් වෙනකොටම අපි බලනවා මේ පේන්නේ මගේ අම්මා කියලා බලනවා. බලනකොට ඒ විදියට තමන්ගේ මේ ආයතන සකස් වෙනවා. ඊට පස්සේ ඒ විදියට තමන්ගේ ශරීරය ක්‍රියාත්මක වෙනවා. දැන් අපි කියමු යම්කිසි කෙනෙක් මෙතන ඉන්නවා. මේ මගේ අම්මා කියලා කියමු. එතන අම්මා කියලා මං ඒ ආදරයෙන් බලනකොට මේ සෙනෙහසේ ටික ඇති වෙනවා. ඒ වගේම යම්කිසි ඒ තැනැත්තාට මැතෙන් විට ඒ තැනැත්තාම යම්කිසි කෙනෙකුට ලොකු හතුරුකමක් කරපු කෙනෙක් මැතෙන්ට එනවා. එයාට මෙයා දැක්ක ගම මෙයාගේ ලේ වලට මොකද වෙන්නේ? ලේ වතුර වෙනවනේ. ලේ කුපිත වෙනවා. එයාගෙන් මේ ආවලත් ඇවිල්ලා බණ අහනවාද සිල්ලහන් කියලා. ඊට පස්සේ සම්පූර්ණ ආයතන ටික වෙනස් වෙලා එයා බලන්නේ වෙනස් විදියකට. ඊට පස්සේ ඒකට අනුව අවිද්‍යා පත්‍ය සංඛාරා වුණා. ඊට පස්සේ ඒ සංස්කාරයට අනුව නැවත අභ්‍යන්තර විඥාන හටගෙන විඥාන ටික සකස් වෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ විමුක්ති මාර්ගයේ විදිහට මොකද දේශනා කරන්නේ? මේක දකිනකොටම අපි දක්ෂ වෙන්නට ඕන පංචස්කන්ධයෙන් නතර කරගන්න. දැන් අපට පංචස්කන්ධයෙන් නතර වෙලා නැහැ. බාහිර රූපේ පේනකොට ඒක ස්වභාවයේ යථාර්ථ වශයෙන් නොදැනුනොත් යා සත්‍යයක් පුද්ගලයක් දෙයක් විදිහට පනවගත්තොත් අවිද්‍යාව නිසා ඒත් එක්කම පංචස්කන්ධය නෙමෙයි හටගන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය හටගත්තොත් ජරා මරණ ව්‍යාධි වලින් නිදහසක් නැහැ. ත්‍රිවි ප්‍රයෝග ඒ ටික ඔක්කොම දුක් ටිකත් එක්කයි මේකෙන්නේ. එතකොට මෙන්න මේ අවිද්‍යාවෙන් තොරව බලන විදියට ජීවිතය හුරු කරන්න තමයි අපට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවලින් උත්සාහ කළේ. එනිසා උන්වහන්සේ දේශනා කරනවා යම් කිසි නුවණැති කෙනෙක් විසින් අභිඥා කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා යම් කිසි නුවණැති කෙනෙක් විසින් තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් යමක් දකින්න තියෙනවා නම් තේරුම් ගන්න තියෙනවා නම් මොකක්ද ඒ තේරුම් ගත යුතු දේ? ඒ තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. ඒ විතරක් නෙවෙයි යම් කිසි විචිත්‍ර ධර්ම කතිකයක ඉන්නවා නම් ධර්ම කතිකයා කියන්නේ කවුද කියලා ස්වාමීන් වහන්සේ සඳහන් වෙනවා. දැන් ඔන සාමාන්‍යයෙන් අපේ දැන්ටත් ලංකාවේ හැම බෝඩ් තියෙනනේ විචිත්‍ර ධර්ම කතිකයන් වහන්සේ නමක්, හවල් රූප වාහිනීත් බණ කියන ස්වාමීන් වහන්සේ කියලා තියෙනනේ නේ, කාලින ධර්ම දේශනාවක් කියලා විචිත්‍ර ධර්ම කතික ආදී නම් හුඟක් තියෙනවා. පේන දෙන බුදුහාමුදුරුවෝ පැහැදිලිවම සංගත නිකායේ කන්ද සංගුත්තේ තියෙනවා ධර්ම කතිකයා කියන්නේ කවුද කියලා. ආනන්ද හාමුදුරුවෝ අහනවා. සැබෑ ධර්ම කතිකයා කවුද කියලා. සැබෑ ධර්ම කතිකයා කියන්නේ පේන තුනේ මෙන්න මේ පංච උපාදාන ස්කන්ධයේ සමුදේ වැය තේරුම් කළ දෙන කෙනයි නියම ධර්ම කතිකයා වෙන්නේ කියලා. ධර්ම දේශකයා වෙන්නේ කියලා. නුවණැති කෙනෙක් විසින් තමන් දැනගන්න තියෙනවා නම් දැනගන්න තියෙනෙත් මේ පහමයි. මොකද මේ පහ තමයි පිනොතින අපේ ජීවිතය කියලා කියන්නේ. වෙන දෙයක් නැහැ. සංගුතනිකාය කන්ද සංගුතයේ තියෙනවා ගද්දුල බද්ද කියලා සූත්‍රයක්. කනුවක බැඳපු බලු පැටියෙක් ඉන්නවා. ඒ බලු පැටිය නිතරම දුවන්නේ මේ කනුව වටේ. නිදියන්නේත් එතනමයි, ලගින්නෙත් එතනමයි. අන්න ඒ වගේ අපිත් පිනොතුනි අර බලු පැටිය වගේ අපේ නිතරම වටේ දුවන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ වටේ තමයි දුවන්නේ. අපි මේ රූපයක් දැක්ක කියලා කියන්නේ, ශබ්දයක් ඇහුවා කියලා කියන්නේ, ඉන්ද්‍රිය හයෙන් කුමන අරමුණක්? රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ධර්මයක් කියන මෙන්න මේ අරමුණු හයෙන් කුමන අත්දැකීම ලැබුවත් අපි ලැබුවා කියන්නේ මොකද්ද? ඒකේ යත පදනම තමයි මෙන්න මේ පංච උපාදානස්කන්ධයක් හටගත්තේ. දැන් මේ දේ කොට්ටයක් කියලා අපි හඳුනාගත්තොත්, මේ කොට්ටේ බාහිර තියෙන කොට්ටයක් කියලා හඳුනාගත්තොත්, ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය හටගෙන තියෙනවා. රහතන් වහන්සේ කෙනෙකුටත් මේක හඳුනා ගන්න පුළුවන්. රහතන් වහන්සේට කොට්ටයක් හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඒ කොට්ටේ විනිවිද යන සතර මහා භූත රූප වලට උ එවැළෙම ප්‍රඥාවෙන් බලනවා. රහතන් වහන්සේට පෙරපසු නැහැ. රහතන් වහන්සේ කෙනෙක් අම්මා තමන්ගේ මාමා බලන්න යනවා. බලන්න යන්නේ කොහමද? අපේ කණ්ණාඩි ළඟට යනවා කියන්නේ. අපි අපේ රූපේ බලන්න කණ්ණාඩි ළඟට යන්නේ කොහමද? අපි හිතනවාද යන්න කලින් රූපේ ඉන්නවයි කියලා? නෑ නේනේ. අපි දන්නවා එතෙන්ට ගියාට පස්සේ රූපේ නිර්මාණය වෙන්නේ කියලා දකිනවා. අන්න ඒ පේන රූපය බලන්න තමයි අපි කණ්ණාඩි ළඟට යන්නේ. හැබැයි තමන් යන්න කලින් රූපේ තිබෙන්නේ, තමන් ආවට පස්සෙත් කණ්ණාඩි ළඟින් රූපේ නැති වෙනවා කියලා අපි කණ්ණාඩි ළඟට නොගිහිලා ඉන්නවද? කණ්ණාඩිය බෑග් එකේම දාගෙන හින්නේ. පේනතනේ කණ්ණාඩි ළඟට අපි නොගිහිලින් නැ මෙච්චර යථාර්ථයක් තිබුණත් අපි කණ්ණාඩිය නැවත නැවතත් බලනවා. ඒ වගේ තමයි බය වෙන්න එපා. විමුක්තියටපත් වෙච්ච කෙනා තමන්ගේ ඥාතීන් බලන්න යන්නේ නැහැ. ගෙදරට යන්න පාරමතක වෙයි, එහෙම කතාවක් නැහැ. ඒ යන්නේ කලින් නිර්මාණය වෙච්ච ලෝකයක් බලන්න නෙවෙයි, ගියාට පස්සේ දකින්න ලෝකය බලන්නයි යන්නේ. ගියාට පස්සේ එහෙට දකින්නත් පුළුවන්, යන්න කලින් හිතන්නත් පුළුවන්, යන්න කලින් වෙන රූපයක් දකින්නත් පුළුවන්, ගෙදර ශබ්ද අහන්නත් පුළුවන්, ඉන්ද්‍රිය මොකක් හරි ගන්න පුළුවන්. කුමන ඉන්ද්‍රියකින් ගත්ත කියන්නේ කුමන හෝ විදියකට කණ්ණාඩියකින් බැලුවා කියන කාරණේ. දැන් බලන අපේ අම්මා ගැන, අම්මා ජීවත් වෙලා ඉන්න පුළුවන් නැති වෙන්න පුළුවන් නේ. අම්මගේ අම්මා මොකක් හරි කියපු කතාවක් රෙකෝඩ් කරපු එකක් බලන්න. අහනකොට අම්මා ඉන්නවනේ. අම්මගේ පින්තූරයක් බලන්න. එතකොටත් අම්මා ඉන්නවා. අම්මගේ අම්මා පාවිච්චි කරපු ඇඳුමක් හරි මොකක් හරි දෙයක් බලන්න. එතකොටත් අම්මා මතක් වෙනවා. අම්මා නිතරම පාවිච්චි කරපු යම් කිසි සුවඳ වර්ගයක් හෝ අම්මගේ ළඟ තිබිච්ච සුවඳක් ඔබට දැනෙනවනම් ඒක දැක්ක ගමන් අම්මා මතක් වෙනවනේ. පෙන්නුතුනි මේ ඔක්කොම ටික එක ළඟ තියෙනකොට කුමක්ද ඇත්තටම ඇත්තමම කොහෙද ඉන්නේ? ඔව් ඇත්තමම පෙන්නුතුනි ඇත්තමයි හිතේ කියලා කිව්වට පෙන්නුතුනි ඒක එක දිගටම තියෙන දෙයක් නෙවෙයි හිතවත් එක දිගට නොනැසී පවතින දෙයක් නෙවෙයි හිත කියලා කියන්නේ. හිතත් ඒ මොහොතේ හේතුඵල දහම තුලින් ඇතිවන දෙයක්. ඒ වගේම පින්නතුනි හීන පේනකොට රාත්‍රියේ නිදිනකොට හීන පේනවනේ. ඒ හීන පේනකොට ඔබට ජීවත් වෙලා ඉන්න අයයි මැරිච්ච අය කියලා වෙනසක් තියෙනවද? හීනේදී නෑ නේනේ. ඕන දැන් ගමනක් යනවා. ගමනක් යනකොට පොඩි කාලේ යාළුවෙක් එක පන්ති හිදී යාළුවෙක් මතක් වෙනවා. අනේ යාළුවත් එක්ක යනවා. පරණ වාහනයක් ඔබ කැමති වාහනයක් යනවා. යන ගමන් අන ගමේ කඩේ ළඟ ටිකක් වෙලා ඉන්නවා. ඊට පස්සේ මීට අවුරුදු ගානකට මෙහි ගිහපු සීයා අන්න එතන ඉඳලා තේ එකක් අරන් දෙනවා. ඔන්න එහෙම යනකොට තමන් එක අමනාපෙච්ච කෙනෙකුත් ඉන්න ඔරෝගෙන බලාගෙන ඉන්නවා. පින්නතුනි මේ ඔක්කොම ටික එකම ලයින් එකකට ඉන්නේ. ඒ හීනෙදි පේන කවුරුවත් මෙහි ගිහිල්ලා නැහැ. ඇයි ඒ කියන්නේ? මොකද්ද මේකෙන් මේ කියන්නේ? ඔව් මේකෙන් කියන්නේ ඔබේ ජීවිත කාලේ මොන ගිහිච්ච මෙහි ගිහිපයි ඔක්කොම තමන්ගේ ලෝකේ ඉන්න මෙහි ගියාට ෆයිල් ක්ලෝස් වෙලා නැහැ. ඕනම වෙලාවක ෆයිල් ඕපන් කරන්න පුළුවන්. ඕනම වෙලාවක තමන්ගේ මියගිය අම්මා සිහිපත් කළා අම්මා ඉන්න ලෝකෙට තමන්ට යන්න පුළුවන් ඒ උපත කර යන්න පුළුවන් කර්ම චක්‍රයේ ඔබ ඉන්නවනම්. ඕනම තමන් අමනාපෙච්ච කෙනෙක් ගැන අතීතේ එයාගෙන් පළිගන්න පුළුවන් මට්ටමට යන්න පුළුවන් සූදානම් ඔබේ හිතේ තියෙනවා. ඒකයි මේ කියන්නේ. හිතේ ස්වභාවය මේක. අවිද්‍යාව තුල ඉන්නකම් මේකයි යථාර්ථය. රහත් වුණාට පස්සේ සිහින පේන්නේ නැත. රහතන් වහන්සේට සිහින පේන්නේ නැහැ සැබෑ ලෝකෙමයි ජීවත් වෙන්නේ. පින්නතුනේ මෙන්න මේ යථාර්ථය තමයි අවිද්‍යාව මත යන්නේ. මෙන්න මේකෙන් නිදහස් වෙන්න නම් අපි කරන්න ඕන මාර්ගය බුදුහාමර දේශනා කළා. මොකද දේශනා කළේ මෙන්න මේ පහ තමයි යථාර්ථය. අපි ඇසෙන් රූපයක් දැක්කත් කනෙන් ශබ්දයක් ඇහුවත් මේ කුමන අත්දැකීම අපි ලැබුවා කියලා කියන පින්නතුණින් ඒ මොහොතේ මෙන්න මේ පහ පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වුණා ඒක. හරියට මේ ශබ්දේ වගේ මේ ශබ්දේ කලින් තිබ්බේ නැහැ මේ මොහොතේ හටගත්තා මේ මොහොතේම නැති වුණා. ඔබේ ඇසින් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයෙන් මේ ඉන්ද්‍රිය හයෙන් මනසින් ගන්න අරමුණුත් එහෙමයි. ඔබ හිතන්න එපා ස්කන්න ආසාදිත් එක අනිත්‍යයි හිත දිගටම යනවා කියලා. ඔබ දැන් පුද්ගලයෙක් ගැන හිතන බලන්න. කෙනෙක් ගැන හිතනකොට කියන අනේ මේ ආද සිල්ලා නම් හරි හොඳයි. ඒ වගේම මතක් වෙනවා ගිය පාර ආපු වෙලාවේ බැනපු එකකුත් මතක් වෙනවා. ඕන ටිකක් චේන්ජ් යනවා. ඊට පස්සේ මතක් වෙනවා මෙයා දැන් ලොකු අසනීපෙක ඉන්නේ. මෙයා ඉතින් දැන් කොයි වෙලේ මැරෙද දන්නේ නැහැ. පසානුකම්පාවක් ඇති වෙනවා. ඊට පස්සේ තාටේකින් තාමියාට හුඟක් ලොකු හොඳ වාහනයක් තියෙනවා. ඊර්ෂාවකුත් ඇති වෙනවා. මේ පින්නතුනි මේ බලන්න එකම පුද්ගලයා ගැන අපට එකම සිතුවිල්ල දෙන්නේ මේ. නෑ ඒ මොහොතේ අපේ හිතේ ස්වභාවය අනුව ඒක වෙනස් වෙනවා. දරුවා ගැන බලන්න. දරුවා ඇතැම්මිට ඔබ ගෙදරින් එනකොට දරුවා අකීකරු වැඩක් කර කර හිටියනම් හිතන්නේ තාම මේක කර කර ඇති කියලා හිතෙන. ඇතැම්මිට ඒ දරුවා දැන් පාඩම් කරන ගෙදර. දැන් ඇතැම්මිට භාවනා කරන වැඩි සමාලට. පින්නතුනි ඇතැම් එහෙම හිතනකොට මායි මතක් වෙනවා ආ දරුවා දැන් කමන්නේ නැහැ දැන් ගිය සතියේ දැන් විභාග ඉවර කළා නේ ඉන්නේ කමන්නේ නැහැ කියලා සතුටු වෙනවා. ඊට පස්සේ දරුවා තව කරපු ඇතැම්මිට තව හොඳ වැඩක් මතක් වෙනවා. ආයි සතුටු වෙනවා. ඒ දරුව ගැන උනත් බලන්න පේනවා කිනු ඔබට එක දිගටම එක සිටිවිලක් දෙන්නේ හිතට. එක සිටිවිලක් නෙවෙයි. ඕ ඒක ඒ මොහොතේ අනුව තමන්ගේ හිතේ ස්වභාවය අවිද්‍යාව තෘෂ්ණාව කර්මය නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී මේ හේතු ටික ඒ මොහොතේ ඇති වෙනකොට හිතේ ඇති වෙන ස්වභාවයක් මේක. දැන් සම සරල උදාහරණයක් කියන්නම්. අපේ ඥාතිවරයෙක් ඇත්තෙම සහෝදරයෝ දෙන්නෙක් හිටියේ කයියා මලිය දෙන්න. ඒ දෙන්නම පිනතුණි අවුරුදු 60ක් විතර ඉතාම සමගින් ජීවත් වුණා. මල්ලි හදවතේ ආබාධයක් ඇතිවල ස්පීතාලේ ගියා ප්‍රතිකාර කරන්න. ගිහිල්ලා ඉන්නකොට මෙයා දැන් හුඟක් අමාරු වෙලා හිටියේ. මේ කවදාවත් මේ දෙන්න අමනාප වෙලා නැහැ. කිව්වලු අයියා මට වතුර ටිකක් දෙන්න කියලා. වතුර ටික අරගෙන කට තම දාලා පොවනවා. බොනකොට කටේදී වතුර ටික හිර වෙනවා. හිර වෙලා අයියා මට මොකද කරේ කියලා එහෙම පණ ගියායි මල්ලි. පින්නතුනේ ඒ මොහොතේ යමනාපයක් ඇති වෙලා දැන් ලොකු කරදරයක් යාට. අච්චර කාලයක් සමගින් හිත ඉඳලා පින්නතු දැන් මේ ඉස්විතාලේ උපස්ථාන කරන වෙලාව. ඒ මොහොතේ පින්නතුනි බලන්න ඒ හිතේ ඇතිවන ඒ චේතනාවෙන් අපේ ජීවිතේ කොයිතරම් බලපෑමක් වෙනවද කියලා. ඒ නිසා හිතන්න එපා මේ ජීවිතයේ තියෙන දේවල් මානසික ස්වභාවය කියන එක පින්නතුනි අපට එහෙම එකපාර විශ්වාස කරන්න බැරි දෙයක් මේක. හිතේ ස්වභාවය මේක. ඒ නිසා තමයි අපි වඩාත්ම ඉහළ පිළිසරණ කරා අපි යන්නට ඕන ධමත් තුලින්. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා මෙන්න මේ අපට ඇහැට පේන කනට හෙන මේ ඉන්ද්‍රිය තුලින් ඇතිවන විඥාණය පහළ වෙන විඥාණය මේ අත්දැකීම හැම මොහොතෙම ඇතිවෙන නිරුද්ධ වෙන එකක් කියලා අපි පුළුවන් තරම් දුරට නුවණින් දකින්නට ඕන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පෘථග්ජන පුද්ගලයෙකු සේක පුද්ගලයෙක් වෙන්නට මාර්ගඵල ලබන්නත් මාර්ගඵල ලැබපු කෙනෙක් රහත් වෙන්නත් අසේක වෙන්නත් අසේකෝනු රහතන් වහන්සේ පිරිනිවන් පානතෙක් සුවදායිව වාසය කරන්නත් මම එකම ප්‍රතිපදාවයි දේශනා කරන්න කියලා. ප්‍රතිපදාව මොකද්ද? සතර සතිපට්ඨානය තුල ඉඳගෙන මේ ස්කන්ධ පංචකයේ සමුදය වය අස්සාද ආදීනව නිස්සරණ බලන්න කියලා. හැම මොහොතෙම මේ පහ වෙන් කරගෙන රූපය කියන්නේ මොකද්ද? රූපය කියන්නේ මේක විතරක් නෙවෙයි පින්නතුනි. මේ ශබ්දයක් රූපයක්. දිවට දැනෙන රසයක් රූපයක්. ගඳ සුවඳක් තියෙනවා නම් ඒකත් රූපයක්. මේ ශරීරයට දැනෙන ස්පර්ශය ඒකත් රූපයක්. ඒතකොට මේ අභ්‍යන්තර ආයතනත් රූප. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ආයතනත් රූප. ඒ ආයතනවලට ලක්වන අරමුණුත් රූප. මනස රූපයක් විදිහට සලකන්නේ නැහැ. නමුත් මනෝ පරයාපන්න රූප තියෙනවා. ඒවත් රූප ගණයට එනවා. මනස ප්‍රතිපද වෙච්ච රූපක් තියෙනවා. එතකොට මෙන්න මේ රූපස්කන්ධය කියලා කිව්වහම හිතන්න එපා මේ පේන වටාත මේ පේන කොටේ විතරයි කියලා. ඊට වඩා සියුම් තැනකින් බුදුදහමේ රූපය විස්තර කරනවා. එතකොට ඒ පේන රූපයේ ස්වභාවය මොකද්ද පින්නතුනි? සාමාන්‍ය ලෝකයේ අනුව සතර මහා භූත රූප වලින් හටගෙන තියෙන ෂණිකව වෙනස් වෙන කතාවක් හරි ඒක. නමුත් ඊටත් වඩා ගැඹුරට ගිහිල්ලා අපි බලන්න ඕන බුදුදහම අනුව. මේ රූපය සජීව වෙන්නේ කොහොමද? මේ ඇස දල්වල බැලුවොත්. මේ ශබ්දය සජීවි වෙන්නේ තමන්ගේ අවධානය තිබුණොත්. පාරේ කොච්චර දැන් වාහනේ යනවද මේ මොහොතේනේ? හැබැයි ඔබ හොඳට කන් දෙක යොමු කරොත් කාර් එකක් ගියේ. අර ට්‍රක් එකක් ගියේ කියලා කෝච්චියක් ගියේ කියලා දන්නවා. හැබැයි නිකන් ගියාට ශබ්ද හොනට තමන්ට දැනෙන්නේ නැහැ. ඒක ශබ්ද රූපයක් වෙන්නේ නැහැ. ඒ නිසා ශබ්දයක් වෙන්නේ නිකන් නෙවෙයි. ඒ මොහොතේ තමන්ගේ කන සජීවි වෙන්න ඕන, විඥානය තියෙන්න ඕන, මේ හේතු ඔක්කොම එකතු වෙන්න ඕන. එතකොට රූපයක් සජීවි වෙන්න නම් හිතන්න එපා මේ බාහිර රූපේ තිබ්බට විතරක් රූපස්කන්ධ වෙයි කියලා. එහෙම රූපස්කන්ධයක් වෙන්නේ නැහැ. රූපය තියෙන රූපස්කන්ධයක් වෙන්න නම් එකක් නෙවෙයි, කීයක් ඕනද? කාරණා කීයක් එකතු වෙන්න ඕනද? ඒකේ කෙටියෙන් නාම රූප කියන්න පුළුවන්, තව විදියකින් නාම රූප විඥාන කියන්න පුළුවන්, තව විදියකින් ස්කන්ධ පංචකය කියන්න පුළුවන්, තව විදියකින් 10ක් විදියට කියන්නත් පුළුවන්. ඇස රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සය වේදනා, රූප තෘෂ්ණා, රූප සංඥා, රූප සංකේතන, රූප විතක්ක, රූප විචාර. ඇහැට රූපයක් පේනකොටම පින්නතුනි ෂණිකව මේ 10ක් ගියා. මේ 10ක එකතු වෙන තමයි රූපයක් පේන්නේ. කනට ශබ්දයක් ඇහෙන්නේ සෝතය, සෝත විඥානය, සෝත සම්පස්සය, සෝත සම්පස්සජා වේදනා, ශබ්ද තණ්හා, ශබ්ද සංකේතන ආදී ගිහිල්ලා ශබ්ද විචාර, ශබ්ද විතක් කියන 10ක් එක විට යනවා. ඒ 10ක ප්‍රතිඵලය තමයි ශබ්දයක් කියලා හෙන්නේ. එතකොට මේ 10ෙම ලක්ෂණය මොකද්ද පින්නතුනි? මේ 10ෙම ලක්ෂණය නැත්තම් නාම රූප දෙකේ ස්වභාවය නැත්තම් ස්කන්ධ පංචකයේ ස්වභාවය මොකද්ද? අහුත්වා සම්මුතං හුත්වා නබවිස්සති. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් අපේ හිතේ තියෙන අවිද්‍යාව මේක පිළිගන්න සූදානම්ද? නෑ නෑ, පිළිගන්න සූදානම් නෑ. එයා කියන්නේ මොකද්ද? ඔය කියනේම බොරු, ඔයි හාම්දෝයි කියන්න පුළුවන්, එහෙම නැහැ කියලා පස්සේ කියනවා. ඉතින් හිතින් අවිද්‍යාව මේක පිළිගන්න සෝ දැන් ඇත්ත වගේ පිළිගන්නවා. ආයෙ පස්සේ ගිහිල්ලා ආයෙ සුපුරුදු විදිහටම අපි අරයා පිළිගන්නවා, අවිද්‍යාව පිළිගන්න ඉන්නේ. අන්නේ අවිද්‍යාවෙහි තියෙන ප්‍රබලත්වේ නැති කරන තමයි ටික ටික අවිද්‍යාව ගෙනල්ලා කණුවක තියලා බඳිනවා, කෑම අඩු කරනවා. ඒව තමයි සීලය කියලා කියන්නේ. ඊට පස්සේ යාට ටිකෙන් ටික දඬුවම් දෙනවා. හැම කල්ලා කල්ලා තමයි සමදි දර්ශනා කර කර මෙයා මට්ටු කරනවා කියලා කියන්නේ. නිින්ද අඩු කරනවා, කෑම අඩු කරනවා, ඉන්ද්‍රිය කුසලතාව ඇති කරනවා, ඉන්ද්‍රිය සංවරය ඇති කරන නොයෙක් විදිහේ දඬුවම් දීලා කෑම අඩු කළා, නිින්ද අඩු කළා, කර කර කර කර මෙයාගේ දරුණුකම අපි අඩු කිරීම තමයි මේ සතර සතිපට්ඨානය තුල ඉඳගෙන අපි මේ ත්‍රිවිධ ශික්ෂාව වඩනවා කියලා කියන්නේ. එනිසා පින්නතුනි බුදුහාමුදුරෝ දේශනා කරනවා ප්‍රඥාවන්ත කෙනෙකු විසින් තම විශිෂ්ට ඥාණයෙන් යමක් වඩන්න තියෙනවා නම් මොකද්ද වඩන්න තියෙන්නේ? ඔව් වඩන්න තියෙන්නේ සමත විදර්ශනා කියන දෙක කියලා. සමතේ කියන්නේ සතර සතිපට්ඨානෙ තුල ඉඳගෙන පුළුවන් තරම් දුරට හිත සමාධිමත් කරගන්නවා. හිත නිතරම අතීතයට දුවන, අනාගතයට දුවන, එහෙම දුවන සිත පුළුවන් තරම් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය මේ කුමන හෝ භාවනාවක් උපයෝගී කරගනිමින් නැවත නැවතත් අපි සිතේ වර්තමානයේ තුල එක අරමුණක බොහෝ වේලාවක් රඳවා ගන්න දක්ෂ වෙනවා. ඇයි පින්නතුනි මෙහෙම සමාධිමත් කරන්නේ අපි හිත? රූප බලන්නද? හීන බලන්නද? ආහසේ පායනවා දකින්නද? නෑ පින්නතුනි මේ කරන්නේ හිත සමාධිමත් කළා. ඒ සමාධිමත් වෙච්ච හිතින් මේ අනිත්‍යතාවය හොඳට ප්‍රකට කරගන්නයි මේ හිත සමාධිමත් කරන්නේ. නැත්තම් හීන බල බල අහස යනවා වගේ ගුවන් ඥානක යනවා වගේ බලන්න නෙවෙයි අපි හිත සමාධිමත් කරන්නේ. හිත සමාධිමත් කරපු ප්‍රමාණ පිනතුනේ පුළුවන් තරම් අපි උත්සාහ කරනවා ඒ හිත එකඟ වෙන හැම මොහොතකම අනිත්‍යතාවය බලන්න. දැන් ඇහෙන රූපය මේ මොහොතේ හටගත්තා, මෙතරම නිරුද්ධ වුණා. ඒක දකිනකොටම පිනතුනේ ඒ රූපය නිකුත් වෙච්ච තැනට හෝ පුද්ගලයාට ඒ ශබ්දය අපි බඳින්න යන්නේ නැහැ. දැන් අපි මේ ශබ්දය අහනකොට ඒ ඇහිච්ච ශබ්දය මේ ඇඟිල්ලටයි තිය කියලා අපි හිතන්නේ කවදාවත් නේ. හැබැයි දැන් මගේ කටෙන් බෑනොත් ඉතින් මෙයාට මොකද්ද වෙන්නේ? ඔව් මේ පුද්ගලයා තමයි මට බෑන්නේ. හාඳුර මට එදා බණ කියන ලෑ බෑන්න හරි නෑ නේ එහෙම කරපු එක. අන්න බැනපු හාඳුර ඇවිල්ලා ඉන්නවද? දාහනටත් ඇවිල්ලා ඉන්නෝ. එහෙම කියලා ඊට පස්සේ දිගින් දිගටම අර බැනපු දේ පින තින අර පුද්ගලයාට තියලා අපි බඳිනවා. කෙනෙක් අපට බැන්නත් ඒක තමයි වෙන්නේ. එතකොට ඒ බැනපු කෙනාට දැන් ඒක මතකත් නෑ, යා දන්නෙත් නෑ. නමුත් අපි තාම අර නිරුද්ධ වෙච්ච අතීතය ඒ තුළට හිත ගිහිල්ලා ඒ තුළ හිත බැසගෙන ඉන්නවා. එතකොට මෙන්න මේ අනිත්‍යතාවය බලන්න බලන්න මොකද වෙන්නේ පිනතුනි? ඒ හේතු තුලින් හටගත්තු ඒ ස්වභාවය අපි දකිනවා. ඒ ස්වභාවය අර හේතු වලට බඳින්නේ නැහැ කියලා. හේතු නිසා ප්‍රතිඵලයක් ඇති වෙනවා. දැන් යකඩ කෑලි දෙකක් තට්ටු කරනකොට ශබ්දයක් හටගන්නවා. නමුත් ඒ ශබ්දය යකඩ කෑලි දෙකට අයිති නැහැ. කණ්ණාඩිය ළඟට යනකොට රූපය පේනවා. ඒ රූපය කණ්ණාඩියට අයිතිද? කණ්ණාඩියට අයිති නැහැ. කණ්ණාඩියට අයිති කියලා හිතුවත් රූපය අර බලු පැටියා කණ්ණාඩි ළඟට ගිහිල්ලා බිරුව වගේ පහුරු ගෑව වගේ කණ්ණාඩියත් එක රණ්ඩු වෙනවා. අපිට ඇහැට පේන රූපය ශබ්දය ඒවට රූපයට ශබ්දයට අයිති කරෝතින් ඒකෙනත් එක රණ්ඩු සරුවල් ඇති වෙනවා. ඒ රණ්ඩු සරුවල් මේ ලෝකෙට විතරක් නෙවෙයි, ඒ ආදරය සෙනෙහස මේ ලෝකෙට විතරක් නෙවෙයි, බොහෝ කාලයක් එක දිගට යනවා. ඒ නිසා අපට ආදරය කරන දේවල්ට අපි ළඟා යනවා විතරක් නෙවෙයි, අපි ගැටෙන දේවල් තියෙනවනම් ඒවා මට එපා කියලා අයින් කරයි කියලා හරියන්නේ නැහැ. ඒ අයින් කරපු දේවලුත් එක්කයි යන්නේ. සමහර අය කියනෝනේ මං අහවලා දරුවන් උනත් පිළිබඳව එහෙමනේ සමහර අයනේ. දරුවා කීකරු වැඩක් කළා මං සම්පූර්ණ මත්හැරියාම කියලා කියනෝනේ නේ. අත්හැරලා දෙන්නේ. ඒ දරුවා ගැන තමයි වැඩිපුරම හිතන්නේ එතනට දවසට. අර ඉන්න දරුවෝ ගැනටත් වඩා හිතන්නේ අර අරයාගෙන. එයා තමන්ගේ ලෝකේ තහම ඉන්නවා. මම හොඳ පාඩමක් ඉගැන්නුවේ, දේපල මොනවාක්වත් දුන්නේ ඔහොම කිය කිය වැඩිපුර වාර ගණනක් කරයාගෙන තමයි හිටන්නේ. පින්නතුනි, ඒ දේම තමයි මරණාසන්න මොහොතට යන්නේ. ඊට පස්සේ ලෝකෙදී යාම ඊළඟට කරකැවිලෙනව ගනුදෙනුව මේක ඉවර වෙන්නේ නැහැ. සසර යන ගමන පින්නතුනි, මේ කර්මය කියන්නේ පින්නතුනි ගනුදෙනුවක් මේ. ආදරය කරපු අයත් ළඟ ඉන්නේ, කරදර කළා ගහවැනපු අය ගත්තත් ඒයත් කිට්ටුමයි ඉන්නේ, දුර නෙවෙයි. මොකද උදව් කරපු අයගෙන් උදව් ලබන්නත් ඕන, ගහපු අයගෙන් ගුටි කන්නත් ඕන. දෙගොල්ල මේක කිට්ටුවම යනවා. කර්ම චක්‍රයේ මිදුණොත් තමයි මේකෙන් නිදහස් වෙනකම තියෙන්නේ. ඒ නිසා Taman දක්ෂ වෙන්නට ඕන මෙතනින් නිදහස් වෙන මාර්ගය. ඒ නිසා පිනතුනි හැකියතාක් දුරට හිත සමාධිමත් කර කර මෙන්න මේ පහක් නේද ජීවිතය කියලා කියන්නේ. මේ පහ ස්ථිරම ලෝකේ තියෙන දෙයක් නෙවෙයි නේද? මේ පහ හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් නේද කියලා නැවත නැවතත් නුවණින් දකින්න. යම් කිසි වෙලාවක පිනොතනි ඔබ තමන්ගේ ශරීරය ගැන හරි යම් පුද්ගලයෙක් දෙයක් ගැන හරි මෙන්න මේ විදර්ශනා නුවණින් අනිත්‍යතාවයෙන් හොඳට දකින මොහොතක ඔබ ඉන්නවා නම් ඒ මොහොතේ ඔබේ ශරීරය හුවා දුර්වලල වයසට ගිහිලා හුවා කමාරුවෙන් හේතු වෙලින කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ අනිත්‍යතාවය සිහි කරන මොහොතේ ඔබේ ශරීරය හොඳට ලස්සනයි, ඔබ හුඟක් නිරෝගී කෙනෙක්. ඔබ කායිකව ජරාවට පත් වෙලා නැහැ මේ මොහොතේ. මේ දර්ශනේ ඔබ හිතන මොහොතක ඔබේ ශරීරයේ බරපතල ලෙඩක් තියෙන වෙන්න පුළුවන්. දැන් මගේ ශරීරෙත් ඒ වගේ අසනීපයක් තියෙනවා, මං තියාගෙන වේදනාවෙම ඉන්නේ. නමුත් පින්නතුනි ඒ දර්ශනේ හිතන මොහොතෙහි ඒ වේදනාව තමට දැනෙන්නේ නැහැ. පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ තමට. අර දර්ශනේ තුල ඉන්නකොට පින්නතුනි ඉන්නකන් හැබැයි. හැබැයිකින් අත්හැරපු ගමන් ඔව් අර වේදනාව එනවා. ඒ නිසා ඒක හිතන මොහොතක් මේ දර්ශනේ ඉන්න මොහොතක් පාසාම පින්නතුනි අර ශාරීරික වේදනාව තමන්ගෙ වෙන්නේ නැහැ ඒක. ඒ වගේම පින්නතුනි යම් කිසි කෙනෙක් මේ දර්ශනෙන් හිතන මොහොත තුල දැන් කනට ශබ්දයක් ඇහෙන මොහොතේ මායක හටගත්ත, පෙර නොතිබී හටගත්ත, ඒ ස්කන්ධ පංචකයක් හටගත්තේ, ඒක කනට අයිති නැහැ, ඒක රූපයට අයිතිත් නැහැ, ඒක විඤ්ඤාණයට අයිතිත් නැහැ, ඒක විඤ්ඤාණ සම්පස්සයට අයිතිත් නැහැ, ඒක අනිත්‍යයි, ඒක අනාත්මයි කියලා දැක්කොත් ඒ දකින්න මොහොතේ පින්නතුනි අපේ හිත මේ ශරීරයෙන් නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? එලෙස හිතමින් ඉන්න මොහොතක දැන් කනට ශබ්දයක් වුණ අහන කොට මේක මෙනෙහි කරමින් ඉලා කැමීවි. මොකද වෙන්නේ? ඒතනත්තාගේ මරණයත්, ඒතනත්තාගේ රහත් භාවයත්, ආසවක්ඛ්‍යාන ලැබීමත්, පිරිනිවන් වීමත් කියන මේ තුනම එක විට සිද්ධ වෙනවා. එක විට සිද්ධ වෙන සමසේසී කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනි බය වෙන්න එපා, නිවන් දකින්න බය වෙන්න එපා. සමහර අය බය නිවන් දැක්කොත් ආයිපදින එකලුත් නැහැ, කරදරයක් වෙයිම කියලා. පින්නතුනි අපි බොහෝ දෙනෙක් ඉපදෙන්න කැමති අය ආයි ඥාති මුණ ගහගෙන ඉතින් සසර දිවි රෝග පැත්තෙත් ගිහිල්ලා රවුමක් එහෙම ගහලෙන්න කැමති අය. ඒ කැමැත්ත තියාගෙන කමන්නේ. නමුත් අපි හැම දෙනෙක්ම කැමතියි පින්නතුනි දුකෙන් නිදහස් වෙන්න. එනිසා නොපෙනෙන නිවනකට නෙවෙයි බුදුහාඳුර බණ කිව්වේ, පෙනෙන දුකෙන් නිදහස් වෙන්න. එනිසා දුකෙන් නිදහස් වෙන්න කවුද කැමති කියලා ඇහුවොත් කවුරුවත් නැහැ. හැම දිනෙකම දුකෙන් නිදහස් වෙන්න කැමති. දුක් කියලා කියන්නේ මොනවද පින්නතුනි? ලෙඩවීම, මරණය, ප්‍රිය විප්‍රයෝගය, අප්‍රිය සම්ප්‍රයෝගය, මේ ආදී වලින් වෙන අපට මානසික පීඩා. එනිසා මේ දුක් වලින් නිදහස් වෙන්න අකමැති කවුරුවත් නැහැ. අපි හැම දිනෙකම කැමති මේ දුකටකින් නිදහස් වෙන්න. එහෙම කැමති නම් පින්නතුනි මේ ධම්මංගේ තමයි වඩන් තියෙන්නේ. වෙන කුමන අංශ වලින් Taman දියුණුණත්, කොයිතරම් ඥාති මිත්‍රාදීන්, දරුවන්, දේපල, Tamanගේ රූපය කොයිතරම් දෙයක් ගැන විශ්වාසය තියාගෙන හිටියත්, කොහොම බලන කාලයකදී විභාග ගැන හුඟක් මහන්සි වුණනේ. විභාග ලියන කාලේ හුඟක් සන්තෝෂෙන් හිටියේනේ. දැන් ඒ සතුට කොහේ ගිහිල්ලාද දන්නේ? කාලකදී දූ දරුවන්ට ආසා කළා හොඳට ලස්සනට ඉන්නකොට. දැන් ඒ දරුවෝ පලාතකවත් නැහැ. කාලකදී රැකියාවට ආසා කළේ, රැකියාව මුලින්ම ලබන කාලේ. දැන් ඒ රැකියාවක් නැහැ. මුලින්ම වාහනේ ගත්ත දවසේ දිව්‍ය ලෝකේ ගියා වගේනේ. ඒ වාහනේ දැන් ඉතින් පරණ වෙලා නැත්නම් වෙන වාහනයක් ඒ ගැනත් නැහැ. ඇතැමට ජීවිතේ මුණ ගැහිච්ච යම් යම් අය මුණ ගැහිච්ච මුල්ම කාලේ සක්විත රජතුමා හම්බුණා වගේ දේවියක් හම්බුණා වගේ. නමුත් පිනතුනි ඒ වට්ටික කලක්යක්දී ඒ අදහසුත් දෙකෙන් දෙක වෙනස් වෙලා ගියා. තමන්ගේ ශරීරය ගැන දකින්නකොට කාලයක් හරියම සතුටක් කන්නාඩි ළඟට යනකොට දැන් කන්නාඩිය පැත්ත යන හිතෙන්නේ නැහැ. පින්නතුනි මේ අපි ජීවිතේ ඒ කාලවල අපි හිතාගෙන හිටිය මහා සිහින ලෝක කියලා හිතාගෙන හිටිය දේවල් පින්නතුනි ඒව ටික කාලෙකදී අදහස් වෙනස් වෙලා ගියා. ඒ සතුට දිගෙන් දිගටම අපට පවත්වා ගන්න බැරි වුණා. අදත් අපි යමක් ගැන තෘප්තිය කියලා හිතාගෙන ඉන්නවා නම් අද දවසේ ඒ ගැනත් පින්නතුනි අනාගතය අපට එහෙම තමයි හිතෙන්නේ. ඒ නිසා ජීවිතය කියලා කියන්නේ කලින් හැට ඒ අරමුණු ජීවිතේ ලොකුම දේ හැටියට හිතාගෙන ඉන්නවා. නමුත් පිනතුනි සැබෑ යථාර්ථය නම් මෙන්න මේ ධර්මයේ තේරුම් අරගෙන අත්තදීපා භික්ඛවේ විහෙරතත් සරණාන අඤ්ඤ සරණා කියපු විදියට තමන්ම තමන්ට පහනක් වෙන්න, තමන්ගේ හිතම තමන් පිළිසරණ කරගන්න, තමන්ගේ ප්‍රඥාවම තමන්ට දුකෙන් නිදහස් වීමේ මාවත බවට පත් කරගන්න. ඥාන සරණ වෙන සරණක් නෑ. දරුවෝ හිටියට අම්මා තාත්තා හිටියට බලන්න අපිට අයිති අම්මා තාත්තා දෙන්නනේ. දැන් ඉන්නවනම් වයසට ගිහිල්ලා වෙන්න පුළුවන් නැති වුණා වෙන්න පුළුවන් නේ. හැමදාම නෑ කට්ටිය. අපේ ශරීරයත් අපට කවදා හරි වෙනස් වෙනවා. මේ පේන ශරීරයෙම අපි අත්හරිනු දවසක. මේ ඇඳුම් ටික වාහන ටික ඔක්කොම එක ඇස්පිය ගහන මොහොතකින් ඉවරයි ඔක්කොම ටික. ගෙදරයි දරුවෝ ටිකයි විතර නේ මේ ශරීරයත් ඉවරයි. එහෙම දේවල් තමයි අපි පරිහරණය කරන්නේ. එවැනි ලෝකයකට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්මසරණාන ආඤ්ඤසරණා. ධර්මේම පහනක් කරගන්න, දිවිනක් කරගන්න, ආලෝකයක් කරගන්න. ඥාඤ්ඤසරණ වෙනත් කිසිම සරණක් නෑ අපට. හරියට සතර දිසාවකින් එන මහා පර්වත හතරක් පබතුකම් සූත්‍රය දැක්වෙන සංගුතනිකාය කොසල සංගුත්තේ හතර දිසාවෙන් එන මහා පර්වත හතරක් ඒ හතර පැත්තෙන් එන සියලුම දේවල් විනාශ කරමින් එනවා වගේ අපේ ජීවිතවලට මහා පර්වත හතරක් හැම මොහොතෙම ළඟා වෙමින් තියෙනවා. මොනවද ඒ පර්වත හතර? මහලු වීම, ලෙඩවීම, මරණය, නැවත ඉපදීම, ජාති. මෙන්න මේ පර්වත හතර පින්නතුනි තමන් නිදියගෙන හිටියත්, ඇවිදිමින් හිටියත්, සාදියකට සහභාගී වෙමින් හිටියත්, සංගීත සම්දර්ශනයක සින්දු අහමින් හිටියත්, මොකක් කරමින් හිටියත් හැම මොහොතෙම මේ හතර ඔබ වැළඳ ගන්න, ඔබ වෙත ළඟා වෙමින් ඉන්න. ඒ නිසා එවැනි ලෝකයකට පින්නතුනි ධර්මයේ හැර අපට පිළිසරණක් නැහැ. ඒ නිසා මේ ලබාගත් මොහොතෙහි ඊටාම භාග්‍ය සම්පන්න මොහොතේ ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් හොඳට ඉගෙන ගන්න. රැකී රක්ෂා කරන කෙනෙක් නම් මහන්සියලා හොඳට ඉගෙන ඒව රැකී රක්ෂා කරන්න. අම්මට තාත්තට සලකනවා නම් ඒවත් හොඳට කරන්න. දරුවෝ ඉන්නවා නම් ඒ යුතුයකම් හොඳට කරන්න. ගේ දොර වැඩක් හොඳට කරන්න. කරමින් නිදිය ගන්න වෙලාව පොඩ පොඩ හරි අඩු කරමින් ධර්මයේ මෙනෙහි කරන වේලාව වැඩි කරන්න. වාඩි වෙලා භාවනා කරන විතරක් නෙවෙයි. ගමන් බිම අයද්දී ඇවිදිනකොට ගෙදර වැඩ පල කරනකොට හැම මොහොතෙම සිහියෙන් ඉන්න. සතර සතිපට්ඨානය තුල ඉන්න. සිත නන්නත්තර වෙන්න දෙන්න එපා. හිත නිතරම අරමුණින් අරමුණට විසිර යනවා. එහෙම සිත නොමග යන දෙන්න එපා. හිත පුළුවන් තරම් හිත එකඟ කරන්න බලන්න. හිත කීකරු සේවකයෙක් බවට පත් කර ගන්න බලන්න. හිතට පිළිසරණ තමයි සතිය කියලා කියන්නේ. පංච ඉන්ද්‍රියට පිළිසරණ හිත, හිතට පිළිසරණ සතිය, සතියට පිළිසරණ විමුක්තිය, විමුක්තියට පිළිසරණ නිවන. ඒ නිසා මේ ශරීරය ඇතුළු මේ ඉන්ද්‍රිය පහ තියෙන්නේ හිත තියෙනකන් විතරයි. මේ ඇහැ තිබ්බට විඥානය මෙතනින් ආයුණොත් ඇහැ ඇරිලා තියෙයි, මොකුත් පේන්නේ නැහැ. කන තියෙන මොකුත් ඇහෙන්නේ නැහැ, මලමිනිය විතරයි. මේ පහට පිළිසරණ හිත, හිත නිකන් තිබ්බට පිළිසරණක් නැහැ, රැකවරණයක් නැහැ. හිතට රැකවරණය මොකද්ද? සතිමත් බව. ඒ සතියට පිළිසරණ වෙන්නේ රාග ద్వේස මෝහ වලින් හිත විමුක්තියටපත් වුණොත්. ඒ විමුක්තිය ස්ථාවර වෙන්නේ ආසවක්ඛ ඥානෙන්, නිර්වාණ අවබෝධයෙන්. ඒ නිසා මේ ගමන යන්නයි මේ ගමනට අවශ්‍ය මඟ වියදම් ටික රැස් කරගන්නයි. මේ ගමනට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පූර්ණ කරගන්නයි පින්තුනි. අපි මේ ලෝකේ මේ කාලේ ආවේ නිකන් නෙවෙයි. නිකන් රැකියාවක් කළා, වෙනත් රටකට ගිහිල්ලා වීසා එකක් හදාගෙන දරුවෝ ටිකක් හදලා දරුවන්ට උගන්වලා නිකම්ම මැරිලා යන නෙවෙයි පින්තුනි අපි මේ ආවේ. ඒ දෙක නැය බෞද්ධයන් නොවන ඇත්ත ඉන්නවා. ඒක බෞද්ධයන් විතරක් විශේෂ වෙච්ච දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු අය හැටියට වෙනතුන අපේ ජීවිතවල සුවිශේෂ සත්‍යයක් තියෙනට ඕන. මොකක්ද ඒ සුවිශේෂ සත්‍ය? අපි මේ ජීවිතය ගත කරන අතරේදී අඩුගාණ සුගතිගාමි මාවතේ හරි මේ ළඟට ලැබෙන ආත්ම භාවය මීට වඩා ඉහළ තැනකට යන්න පුළුවන් විදියට උපරිම ලෙස තමන් හිතේ කුසලයේ දිනු කරගන්න. ඒ විතරක් නෙවෙයි මේ ජරා ව්‍යාධී මරණාදී මේ දුක්වලින් නිදහස් වීමෙහි මාවතේ පියවරෙන් පියවර ඉදිරියට යන්න. ඔබ කිසිම කෙනෙක් ප්‍රමාදය නෙවෙයි පිනතුනි. ඔබේ කන් දෙක හෙනවනම්, ඔබේ බුද්ධිය තියෙනවනම්, ඔබ ඇඳේ අවුරුදු 100ක් එක දිගට හිටියත් ඔබ ප්‍රමාද නැහැ. ඔබට දහම වඩන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය රාජහාමුදුරෝ අවුරුදු 122 මහණ වෙච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය සෝනා මෙහෙණිය අවුරුදු 122 මහණ වෙච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය බක්කුල හාමුදුරුව අවුරුදු 80 මහණ වෙච්ච කෙනෙක්. එහෙම වෙලත් පින්තුණි අය මේ දහමගේ අප්‍රමාදීව වඩලා මේ ලැබෙච්ච මොහොතෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. ඒ නිසා හැකිතාක් දුරට කය වචනේ සංවර කරගන්න හැම මොහොතෙම සියලු සත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා කියලා මෙත්සිත වඩන්න. හැකිතාක් දුරට සතර සතිපට්ඨානය තුල ඉන්න. හැකිතාක් දුරට මේ ස්කන්ධ පංචකයේ සමුදේවය බලන්න. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ පින්න තුනේ සැබෑ ලෝකයේදී වෙන් කරලා හඳුනා ගන්න බෑ අපට. මේ පහම නුවණින් බලන්නේ. ඔව් හරියට තේ එකක් කෝපි එකක් අපි බොනකොට ඒ තේ එකේ කෝපි එකේ තියෙන කෝපි ටික සීනි ටික වතුර ටික අපට පුළුවන් ද වෙන් කරන්න? අපට වෙන් කරන්න බෑ. නමුත් අපි තේ එක බොනකොට දන්නෝ ආ තේ එකේ කහට ටිකක් වැඩි, සීනි ටිකක් මදි, රසණිය අඩුයි. ඒක අපට දැනෙනවා. දැනෙන්නේ නුවණින් තමයි දකින්නේ. අන්න ඒ වගේ තමයි මේ යම් කිසි දෙයක් දකිනකොට, සබ්දයක් ඇහෙනකොට, ගඳ සුවඳක් දැනෙනකොට, රසයක් දැනෙනකොට, ස්පර්ශයක් දැනෙනකොට, හිතට අරමුණු වෙනකොටම බලන්න මේ ඇති උනේ පංච උපාදාන ස්කන්ධය. මේක ඉස්තරම තියෙන දෙයක් නෙවෙයි. මේ මොහොතේ හටගත්තේ හරියට කණ්ණාඩි ළඟට ගියා වගේ, මේ මොහොතේම කණ්ණාඩි ළඟින් ඈත් වුණා වගේ මෙතනම නැති වෙනවා. මුකුත්ම ඉතුරුනේ නැහැ කියලා දකින්න. හැබැයි ස්කන්ධ පංචකය නිරුද්ධ වීම දැක්කට ඔබේ මතකේ නැති වෙන්නේ නැහැ. බය වෙන්න එපා. බ්‍රේන් ඩෙත් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. මේ කෙනා සජීවී කෙනෙක්. මේ තැනැත්තාට අනිත් කෙනාටත් වඩා මතකයේ තියෙනවා. රහතන් වහන්සේ කෙනෙකුට පින්නතුන් ඉපදෙච්ච දවසේ ඉඳන්ම මතක් කරගන්න පුළුවන් වෙච්ච දේවල් ටික. රහතන් වහන්සේ කෙනෙකුට මව් කුසේදී කාලේ වෙච්ච දේවල් ටිකත් මතක් කරගන්න පුළුවන් විතරක් නෙවෙයි. අවිඥාලාභී මහරහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආපස්සට බලන්න පුළුවන්. බලන්න මතකයේ කිසි ගැටලුවක් නැහැ. මතක් කර ගැනීම නෙවෙයි ගැටලුව. යමක් මතක් කරනකොට මේ සිද්ධියට ගිහිල්ලා අවිද්‍යාවෙන් ඒ සිද්ධිය තුල හිත බැසගෙන නම් ඉන්නේ. අන්න ඒකයි අවිද්‍යාව. අන්න ඒකයි දුකට හේතුව. අන්න ඒකයි භවයට හේතුව. ඒකයි නැති කරගන්නේ. බුදුරජාණන් වහන්සේට අපේ තාත්ම භාවයන් සිහි කරන්න පුළුවන් සීමාව පිනතුනේ සීමාවක් නැහැ. ඕනම කාලයක් ආපස්සට සිහි කරන්න පුළුවන් බුදුහාමුදුරන්ට. ඒයින් කිහිපයක් තමයි 550 ජාතක විදියට තියෙන්නේ. හදිද කතා. නමුත් හිතන්න එපා බුදුහාමුදුරේ පුදුණිය ආත්ම භව 550ක් විතරයි කියලා. අසංඛ්‍ය කල්ප ගණන් අතීතයේ උන්වහන්සේට සිහි කරන්න පුළුවන්. එනිසයන් අදාළ සිද්ධින් මුණ ගැහිච්ච පුද්ගලන්ට අදාළ සිද්ධින් ටිකක් විතරයි අදාළ අවස්ථාවලදී කියලා තියෙන්නේ. ඔය තවත් ඒවා කියලත් නැහැ ඉතින්. බුදුහාමර විතරක් සිහිපත් කළා ආයදා හම්බෙච්ච කෙනෙක් තමයි කියලා එහෙම හිතපු අවස්ථා අප්‍රමාණව ඇති. පින්නතුනේ ඒ නිසා තමන්ගේ මතකයේ දිනු වෙනවා. මතකෙට ගැටලුවක් නෙවෙයි. නිත්‍යපතාම පින්නතුනේ මේ අනිත්‍යතාවය බලන්න. මේ අනිත්‍යතාවය බලන්න බලන්න හිත ඇති වෙන ලක්ෂණය තමයි ආයතන කුසලතාවය කියන දේ වැඩි වෙනවා. මොකක්ද ආයතන කුසලතාවය කියලා කියන්නේ? ඇස කියන ආයතනය ගැන Taman දක්ෂෙක් වෙනවා. ඇස කියන්නේ මොකද්ද? ඇස කියන්නේ අනිදස්සන දෙයක්, දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඇස අහුත්වා සම්බුතං හුත්වා නබවිස්සති, පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන දෙයක් තමයි ඇහැ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ චක්කුන් කියලා කිව්වේ මොකද්ද? පේනතින මේ පේන ඇහැද? මේ පේන ඇහැ නෙවෙයි පේනතින බුදුහාමුදුරුවෝ චක්කුන් අනිච්චං කියලා කිව්වේ. මේ පේන ඇස ඇසුරු කරලා තියෙන පෙනීමේ ශක්තිය. ඒ පෙනීමේ ශක්තිය සජීවී වෙන රූපයක් තියෙනකොට, ආලෝකය තියෙනකොට, විඥානය තියෙනකොට, ස්පර්ශය, වේදනාව, චේතනා, විතක්ක, විචාර, ඒ හේතු ඔක්කොම ටික එකතු වෙච්ච තැනදී තමයි රූපය තියෙන්නේ. ඒ කියන ඇස පින්නතුනි බලන්න පුළුවන්ද? ඔය බුදුහාඳුර චක්කුන් කියලා කියපු ඇස බලන්න බෑ. ඒක අනිදස්සනයි. සෝතං කියලා කිව්ව එක පින්නතුනි කන දකින්න පුළුවන්. මේ සෝතං කියන එක දකින්න බෑ. මේව පින්නතුනි මනෝ පරයාපන රූප. මරණයට පත් වුණාට පස්සෙත් මේ පේන හැටි කන තියෙනවා. මේ හැටි ඉන්නවා. මේ ශරීරය තියෙනවා. නමුත් මේ ආයතන ටික නිරුද්ධ වෙලා. ඔව්. මේ ආයතන සජීවී වෙන්නේ පිනතුනේ එක විටක එක ආයතනය සජීවී වෙන්නේ. ඔව්. අනිත් පහ ඒ වෙලේ ක්‍රියාත්මක නැහැ. නමුත් මේ ආයතන ඉතාම වේගෙන් මේ හය ක්‍රියාත්මක වෙනවා. වෙනකොට අර ගිනි පෙල්ලක් වේගෙන් කරකැවෙනකොට ගිනි වළල්ලක් පේනවා වගේ අපට හිතෙන මේ හයම එක විට යන්නේ කියලා. නමුත් එක විට එක ආයතනය තියෙන පිනතුනේ එක විට එක දෙයක් ගැන විතරයි තමයි හිතෙන්නේ. ඒ දේ ගැන හිතනකොට වෙන කිසිම දෙයක් තමන්ගේ ලෝකේ නැහැ. ඔබ ඔබගේ දරුවා ගැන හිතනකොට දරුවා විතරයි ලෝකේ තියෙන්නේ. ඔබ ඔබේ වාහනය ගැන හිතනකොට වාහනය විතරයි ලෝකේ. ඒවල එතකොට තමන් ශරීරයවත් නැහැ මේ පැත්තේ. ඒ නිසා පින්නතුනි ජීවිතය කියන්නේ මෙහෙම දෙයක්. මෙන්න මෙහෙම හිතීම ගැන බය වෙන්න එපා පින්නතුනි. මෙහෙම ගැන හිතන එක තමයි ඇත්තරම ජීවත් වීම කියලා කියන්නේ. දැන් අපි ජීවත් වෙනව නෙවෙයි, දැන් අපි මේ හීනෙක ඉන්නේ. අපි මේ හීන ලෝකේ කිනන්නේ හීනෙන් අවදි වීම තමයි ප්‍රඥා ලෝකය කියලා කියන්නේ. විද්‍යා උප්පතං සෙට්ඨා අවිද්‍යා නිපතං වරෝ කියලා කියනවා. විද්‍යාවෙහි පහළ වීම නැගී සිටීම උතුම්, අවිද්‍යාවෙහි බිඳ වැටීම පහළ වැටීම සැපතක් කියලා. ඒ නිසා අවිද්‍යාව යටපත් කරලා විද්‍යාව පහළ වෙන ඉදිවේ මේ වගේ නුවණක් ඇති කරගන්න. ඒ නුවණ ඇති කරගැනීමේ ශක්තිය, පින, වාසනාව ඔබ හැම දෙනාටම එක වගේ තියෙනවා. ඔබ කාටවත් අඩුයි කියලා හිතන්න එපා. ඔබේ කන් දෙක ඇහෙනවා නම්, මේ කියන දේ තේරුම් ගන්න පුළුවන් නම්, ඒ කියන්නේ පින තුන අපි කාටත් මේ හැකියාව ජීවිතය තුළ තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේ දර්ශනය හිතන්න. තමන්ගේ දිනදා වැඩපල කරද්දී ඒවා බාධාවක් නොවන විදියට, ඒවා කිසිසේත්ම බාධාවක් වෙන ඒවටත් ආශිර්වාදයක් වෙනවා. තමන් මේ දර්ශනේ ඉන්න තමට නිරෝගී භාවය, දිගාසිරි, කල්‍යාණ මිත්‍රාශ්‍රය, ධනය, අධ්‍යාපනය හැමදේම තමන්ට මේ උපරිම කුසලේ නිසා තමන්ට ලැබෙනවා. ඒ නිසා ධානය ගැන සඳහන් කළා දක්ෂින සූත්‍රවලදී, විභංග සූත්‍රවලදී. තිරිසංගත සතාගේ දන් ටිකෙන් ටික ඉහලට දෙනකොට අනිසංශ වැඩි වෙනවා. තිරිසං සතෙකුට වඩා දුස්සීල මිනිසෙකුට දෙන එක පින. දුස්සීල මිනිසෙකුට වඩා සිල්වත් කෙනෙකුට දෙන ධානිසංශ දායි. සිල්වත් කෙනෙකුට වඩා සෝවාන් වෙච්ච කෙනෙකුට මගපල්ලාභී හැම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට දෙන එක ඉහළම අනිසංශයයි. සංඝරත්නයට දෙන එක ඊටත් වඩා අනිසංශ දායි. ඊටත් වඩා අනිසංශ දායි සංඝාවාසයක් කළ දෙන එක. ඊටත් වඩා ආනිසංස දායි සිල්වත් වෙන එක. ඊටත් වඩා ආනිසංස දායි අසුරසනන් ගහන මොහොතක් මෛත්‍රී වඩන එක. මාස ගානක් මෛත්‍රී බාන වඩනට වඩා ආනිසංස දායි එක අසුරසනන් ගහන මොහොතක් මේ අනිත්‍ය සංඥාව මෙනෙහි කිරීම කියලා. ඒ නිසා ඔබ ලෞකික කුසලයේ තුලත් ඉහළම කුසල දහම් කරමින් ලෝකෝත්තර ගමන් මගෙත් ඔබ ඉදිරියට යන කෙනේ බවට පත් වෙන්නට ඕන. ඒක තමයි අපි අපේ ජීවිතවල ලබන ඉහළම ප්‍රතිඵලය වෙන්නේ. ඉතින් ඒ සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරන්න උත්සාහ කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අප සාකච්ඡා කරපු කරුණවලට සම්බන්ධව පින්නතුන්ට ගැටලු තියෙනවා නම් අහන්නටත් අපි අවස්ථාව ලබා දෙනවා. දැන් ප්‍රශ්න අහන වෙලාව. පින්නතුන්ට ප්‍රශ්න එහෙම අහන්න පුළුවන් අපි මේ සාකච්ඡා කරපු කරුණවලින්. දැන් අනිත්‍ය දුක අනාත්ම ගැන ත්‍රිලක්ෂණයේ තියෙනවා. දැන් ගිරමාන සූත්‍රයේ දස සංඥා තියෙනුනේ. අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා. මේ আদি 10කට වඩානත් පුළුවන් අපිට. හැබැයි කුමක් වැඩුවත් එකම සිද්ධාන්තය තමයි ප්‍රකට වෙන්නේ. ඒ කියන්නේ දොරටු නැත්තම් ගඟට බහින්න ස්ථාන ගානක් තියෙන පුළුවන්. කොතනින් බැස්සත් එකම ගඟට තමයි වැටෙන්නේ. ඒ ගඟ මොහොතට යන්නේ. ඒ වගේ ඔබ අනිත්‍යතාවයෙන් දැකලා ගඟට බහින්නත් පුළුවන්. දුක්ඛතාවයෙන් දැකලා ගඟට බහින්නත් පුළුවන්. අනාත්මතාවයෙන් දැකලා බහින්නත් පුළුවන්. ඔය වගේ සෝවාන් වීමේදී දහසක් නයින් අති පඬිත් කියලා අපි කියන්නේ. න්‍යාය කියක් තියද? 1000ක් තියෙනවා. න්‍යාය එකක් නෙවෙයි. න්‍යාය 100 ගණනක් තියෙනවා. හැබැයි කුමන දෙයකින් බැස්සත් Taman තේරුම් ගන්නේ මේ අවබෝධයට යන්නේ පටිසම්පාදයේ මත. ඒක පදනම තමයි අහුත්වා සම්බුතං හුත්වා නබවිස්සති පෙර නොතිබී හටගත්තු මේ දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙන මේ අත්දැකීමක් කියලා දකින්නේ. යම් කිසි කෙනෙක් අනිත්‍යතාවය දැක්කොතින් එයා දුකක් දකිනවා, එයා අනාත්මතාවයක් දකිනවා, එයා අසුභයක් දකිනවා, එයා ආදීනවක් දකිනවා. ඒ ඔක්කොම එකට අවබෝධ වෙනවා. හැබැයි එකක් එයාට ප්‍රකට වෙනවා. එයා එහෙකින් දක්සයි යා. ඇතැම් විට සමහර කෙනෙක් අනාත්මතාවය වඩන දක්සයි. තවත් සමහර කෙනෙක් සතර මහා භූත රූපිය පඨවි ආපෝ තේජෝ වායෝ නිතරම බලන අනාත්මතාවයයි. දැන් කෙනෙක් දකිනකොටම පුද්ගලෙක් දැක්කත්, දෙයක් දැක්කත්, හඬක් ඇහුවත් එයා කෙලින්ම සතර මහා භූත රූපෙට තියලා බලන පෙරක් කෙනෙක්. තවත් කෙනෙක් අනිත්‍යතාවයෙන් බලනවා. තවත් කෙනෙක් අනේ මේක දුකයි නේද කියලා ඒ විදිහට බලනවා. තවත් කෙනෙක් අනාත්මතාවයෙන් බලනවා. තවත් කෙනෙක් අසුභ විදිහට බලනවා. විවිධ න්‍යාය වලින් බලන්න පුළුවන්. හැබැයි කුමන න්‍යායෙන් තමන් බැලුවත් තමන්ගේ ළඟ පටිච්චසමුප්පාදයේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් තියෙනට ඕන. පටිච්චසමුප්පාදයේ කියන වචනේ නෙවෙයි. වචන කොච්චර කිව්වත් වැඩක් නැහැ අපේ තේරුම දන්නේ නැත්නම්. හැබැයි තේරුම දන්නවා නම් වචන නොකිව්වත් ගැටලුවක් නැහැ. දැන් සරුවත් හාමුදුරසෝ වහන් එනකොට පටිච්චසමුප්පාදයේ කියන වචනේ ඇහුවේ නැහැ. නමුත් ඒ න්‍යාය වෙන වචන වලින් අහලා තිබ්බා. පස්වග මහණුන් සෝවාන් වෙනකොට, පස්වග මහණුන් රහත් වෙනකොට දස සංයෝජන කියනේ වහලා තිබ්බේවත් නැහැ. සෝවාන් සකදාගාමි කියනේ වහලා තිබ්බේවත් නැහැ. නමුත් ඒ වචන වලින් යන අර්ථය වෙනත් වචන වලින් කියන ඒ අදහස තේරුම් ගන්න තිබුණා. දැන් ධම්මචක්ක සූත්‍රයේ පරිසම්පාදය වෙනකොට කොහොමද දැක්වෙන්නේ? යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. අන්න පරිසම්පාදයේ කියපු විදිය. අත්ජි හාමුදුරෝ සරුත් හාමුදුරට මුලින් බණ කියනකොට යේ ධම්මා කියන ගාථාවෙන් අන්න පරිසම්පාදයේ කියපු විදිය. තවත් තැනකට කියනවා, කෙනෙකුට කියනවා අස්මින් සති දන් හෝති, අස්මින් අසති දන් හෝති කියන. මෙන්න පරිසම්පාදයේ කියපු විදිය. ඕ කෙටියෙන් එයාට තේරෙන විදිහට කියනවා. එතකොට සක්කාය දිට්ඨිය කියන වචනේවත් කියලා නැහැ දැන් මෙතන. ඕ යාන් සසරදී පුරුදු කරපු විදිහට සහ මේ වෙලාවේ තියෙන අවධානය ප්‍රඥාවේ ඔක්කොම ටික එකතු වෙනකොට කුමන හෝ න්‍යායකින් කියනකොට යාට තේරෙනවා. අපට භාෂාව අවශ්‍ය වෙන්නේ, වචන අවශ්‍ය වෙන්නේ ඒ දන්න දේ අනිත් ලෝකෙට කියන්න යනකොට. දැන් ওই අපි කියන්නේ ඡන්ද චිත්ත විරේ විමර්ශා කියලා. ඒ ධර්ම වඩන්නට ඕන තව දුරටත් අනිත්‍යයට මේක කියන්න. ප්‍රතිභාන ඇති කර ගන්න තමයි ඒව අවශ්‍ය වෙන්නේ. එක පැත්තකින් මේ ගුණධම් දිනු කරගෙන අනිත් පැත්තෙන් ලෝකයට කියන්න යද්දි තමන්ගේ දක්ෂතා ටිකක් ඇති කර ගන්නට ඕනේ. එතකොට භාෂාවේ දක්ෂ වෙන්නට ඕන. හැබැයි අවබෝධ කරන්න යද්දි තමන්ට තේරෙන භාෂාවෙන් මේක තේරුම් ගන්නට ඕන අපි. හැබැයි ධහමෙන් පිට නෙවෙයි. බෞද්ධ දර්ශනය කියලා වෙන එකක් තියෙන ගත්තට හරියන්නේ නැහැ. මේ දර්ශනය බුදුහාඳුරන්ටයි තියෙන ඇත්තෙම මේක. මේක අපි බුදුදහමේ කියලා කියන්නේ උන්වහන්සේගේම ඥාණයෙන් අවබෝධ කරගත්තු නිසා. බුදුහාඳුරෝ පැහැදිලිවම නගර සූත්‍රය වැනි තැන්වල කියනවා බුදුවරයෙක් ලෝකේ පහළ වුණත් නොවුණත් මේ දර්ශනේ ලෝකේ තියෙනවා. බුදුවරයෙක් වටින්නේ අපට මේ සංවිච්ච තියෙන දර්ශන අනාවරණය කරගෙන ලෝකෙට ඉදිරිපත් කරපු නිසා. ඒ ඉදිරිපත් කරපු දර්ශනේ අනාවරණය කියන එක ඒ අනාවරණය කරපු පුද්ගලයාටත් අයිති නැහැ. අපි උන්වහන්සේට ගරු කරන්නේ උන්වහන්සේගේම ඥාණයෙන් ගුරුවරයෙක් නැතුව මේක අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කරපු නිසා අපි ගරු කරන්නේ. ඒ නිසා මේ අනිත්‍යතාවයෙන් බලන්නත් පුළුවන්, අනාත්මතාවයෙන් බලන්නත් පුළුවන්, අසුබ විදියට බලන්න පුළුවන්. හැබැයි කුමන විදියකට බැලුවත් තමන්ගේ ළඟ පරිසම්පාදයේ ගැන විශේෂයෙන් අනිත්‍යතාවය කියන එක ගැන දැනුමක් තියෙන්න ඕන. ඒතොර ඒ දැකීමත් එක්කම තමයි චතුරාර්ය සත්‍ය ගැනම අවබෝධයක් එනවා. දුක කියලා කියන්නේ මොකද්ද? මහලු වීම තේරුම් ගත්තට දුක තේරුම් ගත වෙන්නේ නැහැ. ලෙඩ වීම තේරුම් ගත්තට දුක තේරුම් ගත වෙන්නේ නැහැ. එහෙනම් බුදුහාමරණ ගිහි ගෙන්නෙක් මෙන්න ඕනේ නැහැ. එදා චන් නැමැතිගෙන් ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් දැක්කා. හැබැයි ඒ දැක්කට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පදනම වුණේ සංකේතේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියපු විදිහට මෙනෙහි ස්කන්ධ පංචකයේ සමුදය වේ දැකීම. එනිසා හැම දෙයකම පදනම කියලා කියන්නේ මෙන්න මේ පහ නේද? අපේ සමස්ත ජීවිතෙම කියන්නේ මේ පහ නේද කියන අවබෝධය එනවා. ඒ අවබෝධය එන්නේ යාට ස්කන්ධය ටික ප්‍රකට වෙනවා. හැබැයි ඒ ස්කන්ධ උපාදාන වශයෙන් ය아가න්නේ නැහැ. දකිනකොටම සතර මහා භූත රූප පේනවා, ස්කන්ධ පංචකේ හටගත්ත පේන රූපය හඳුනාගත්තා. හඳුනාගත්තත් එක්කම අර අවබෝධයත් එක්ක කියන්නේ අපේ කණ්ණාඩිය ළඟට යනකොට කණ්ණාඩි රූපය දකින්නවා. කණ්ණාඩියේ පේන මේ පැත්තේ රූපය කියලා දකින්නකොට කවදාවත් කණ්ණාඩියේ තියෙන කොණ්ඩේ පීරන්න පනාව කණ්ණාඩිය පැත්තට දික් කරන්නේ නැහැ. කණ්ණාඩියේ පේන මූණට පුයර ටික දාන්න කණ්ණාඩියට පුයර දාන්නේ නැහැ. පුයර දාන්නේ මේ පැත්තට. එයා දකින්නවා කණ්ණාඩිය ළඟට යනකොටම රූපය තියෙන මේ පැත්තේ කියලා. මේ පැත්තෙන් දෙයක් දකින්නකොටම හඳුනා ගන්නකොටම එයා දකින්නවා හඳුනාගත්තේ මේකම නෙවෙයි මේ පැත්තේ තියෙන ස්වභාවයට අනුව හඳුනාගත්තේ කියලා මේ කියන්නේ. මේක රතු පාටේ කියලා කියන්නේ අපේ අත්දැකීමට හැටියට. මේක අපි උපතේ පටන්ම මේකට කිව්වේ කළු පාට නම් අපි මේකට කියන කළු පාටේ කියලා. රතු පාට නෙවෙයි මේක. ඒ විතරක් නෙවෙයි වර්ණ අන්ධතාවයේ තියෙන කෙනෙකුට මේක රතු පාටද? මේක ඔහුට කළු සුදු එකක්. මේ බිත්තිය අපට බිත්තියක් මේ බිත්තිය යන්න බෑ අපට. සමහර ප්‍රේතයන් භූතයන් ඉන්නවා මේ බිත්තියෙන් එහා පැත්තේ පේන යන්නත් පුළුවන් යාට. අපේ ඉන්ද්‍රිය වලට අනුව මේක බිත්තියක් අපට මෙතන යන්න බෑ හැප්පෙනවා. සමහර සත්වයෙක් ඉන්නවා මේක යන ඔයතරන්නේ එහාට පේන එහා පැත්ත. මේ පේන ලෝකයේ පිනතුනි සැබෑම ලෝකේ නෙවෙයි. මේ මොහොතේ අපේ ඉන්ද්‍රිය වලට අනුව නිර්මාණය වෙච්ච ලෝකයක් මේ. ඒ නිසා මේ පේන ලෝකයට දොස් කියන්නේ යා බාහිරට යන්නේ නැහැ. ලෝකය නිර්මාණය වෙන්නේ මේ මොහොතේ අපේ ඉන්ද්‍රිය වලට සාපේක්ෂව. ඒ නිසා දැන් මෙතෙන්ට කෙනෙක් එන්න පුළුවන්. ඒක නා ඔබ හුඟක් ගරු කරන කෙනෙක් වෙන්න පුළුවන් ඇතැම් විට. තව කෙනෙක් එක්ක හුඟක් කමනාප කෙනෙක් වෙන්නත් පුළුවන්. තව කෙනෙක් ඉන්න පුළුවන් යාගෙන මුකුත්ම දන්නේ නැති කෙනෙක්. තේනතුනි ඒ පුද්ගලයාට අනෝ යා හඳුනාගෙන සංඛාර ගොඩනගාගත් අභ්‍යන්තරේ ඒ පුද්ගලයාගෙන් මුකුත් ආවේ නැහැ. ඇතැම් විට ඔබ හිතාගෙන ඉන්න ඔබ අමනාප කෙනෙක් ආවේ කියලා. බලාගෙන ගියාම යා එහා නෙවෙයි යා වගේ වෙන කෙනෙක් ඇවිල්ලා තියෙනවා. තේනතුනි මේ වගේ ලෝකයක තමයි අපි ඉන්නේ නිසා මෙන්න මේ අනිත්‍යතාවයේ තේරුම් ගැනීමත් එක්කම විවිධ විදියට ජීවිතේ පේන්න ගන්නව පේන්න ගන්න ගන්න පේන තුනේ බාහිර දෙයකට රාගයක් ඇති වෙන්නේ නැහැ හොට. සාමාන්‍ය විදියට ලෝභ ද්වේෂ අඩු කරගන්න පුළුවන්. හැබැයි ඒ ලෝභ ද්වේෂ පේන තුනේ ස්ථාවර නැහැ ඒක. අද අපි මේ මොහොතේ දෙයකට ලෝභ නැහැ කියලා කිව්වට ඕනම මොහොතක ඒකට ඇදිලා යනවා. මේ මොහොතේ ඔබ ගිනි දැල්ලකට කැමති නැහැ කියලා ගිනි දැල්ලෙන් ඈත් වුණාට මරණාසන්න මොහොතේ ගිනි දැල්ලකට ආසා කරොත් ඉන්නේ ගිනි දැල්ලට ඇලුම් කරනවා අපි. මේ මොහොතේ මල් මාලා මට එපා කියලා කිව්වට අනේ ඔය අනිත්‍යයි කියලා කිව්වට ඇතැම් විට මරණාසන්න මොහොතේ දකින මල් මාලාවත් එක්ක ගිහිලා ඒකෙත් එකම දිවි ලෝකෙට යන්නත් පුළුවන්. අපි කලිනොත් කියපු උදාහරණයක්. තමන්ගේ ගෙදර වත්තක තියෙනවා නම් ලී කොටයක්, අසුචි ගෑවිච්ච ලී කොටයක්. ඔබගෙන් අහුවුතින් ඒක කැමතිද කියලා? කැමති කෙනෙක් ඉන්නවද? අසුචි ගෑවිච්ච පණු වයින් ලී කොටයක් තියෙනවා. ඔබ කවුරුවත් කැමති නෑනේ. හැබැයි ඔබ ගඟක ගහගෙන යනකොට ගඟ අයිනේ තියෙන මේ ලී කොටේ විතරයි නම් මොකද යන්නේ? ඔකේ අපිරිසිදු මන්නම් අල්ලන්නේ නැහැ කියලා හිමින් ඉන්නවද? එකා තියෙන මේ පිනතුන අත් දෙකේම බදා ගන්න ඔය වලට. හා හරියට රත්තරන් ආකාරයක් හම්බුණා වගේ අරක දෑතිම පණුවත් එක්කම වැරඳ ගන්න ඔය වලට. පින්නතුනි මේක තමයි හිතේ ස්වභාවය. ඒ නිසා අද අපි ලෝභ දේශ නැහැ කිව්වට පින්නතුනි ඒ අරමුණ ඇති වෙන්න හේතු ටික අපේ තියෙනවා. ඇයි ඒ? අවිද්‍යාව තියෙනකම්. ඒ නිසා අවිද්‍යාව නැති වෙන විදිහේ දර්ශනයක අපි නිතර හිටියොත් විතරයි මේ ලෝකයට ඇදලා යන එකෙන් අපි නවතින්නේ. ඒ නිසා පින්නතුනිය සඳහා අප්‍රමාදීව නැවත නැවතත් මේ දර්ශනය මෙනෙහි කරන්න ඕන. මොකද මේ අපි ලබාගත් ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් මේක අපට හැමදාම නැහැ. මේ ජීවිතය ඇස් දෙක පියවෙනකොට මතැන් මෙට පින්නතුනි ආයි මේ වගේ බණහානට අවස්ථාවක් ලැබෙන ඇස් දෙක කරනකොට මතැන් මෙට බුදුරු කල්ප ගානක් ගිහිලා වෙන පුළුවන්. බුදුරු ලක්ෂ ගානක් ගිහිපු කාලෙක තමයි නැවත මනුස්ස ලෝකයට මේ වගේ අවස්ථාවක් එන ලැබෙන්නේ. හිතන්න එපා මෛත්‍රී බුදුහාඳුරම ලැබෙයි කියලා. ඒ තරම් අති දීර්ඝ කාලයක අපි යන ගමනක් මේක මේ පින්නතුනි. මෙතන සුගති අහිමුණොතින් ආයි පල්ල්‍යාතැන් වල ගිහිල්ලා ආයි මෙතෙන්ට එන අවස්ථාව ලැබෙනකොට පින්නතුනි ඉතාම දීර්ඝ කාලයක් ගිහිල්ලා. ඒ නිසා මේ අවස්ථාව හැම මොහොතක්ම මනස ලෝකේ ජීවත් වෙන හැම තත්පරයක්ම පින්නතුනි වටිනවා. සාමාන්‍ය විදිහට නෙවෙයි ලෙඩ වෙලා එක් තැන් වල හිටියත් වටිනවා පින්නතුනි. ලෙඩ වෙලා එක් තැන් වෙලා නෙවෙයි ඔබ අහලා තිය අර උල මත හිටිය කෙනෙක් ගැන කියපු කතාව. ඒ උල මත උල තියලා දඬුවමට ලක් වෙලා උල මත ඉන්න කෙනාට දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා මැරෙන්න එපා තාම මොහොතක් හරි මනස ලෝකේ ඉන්නේ කියලා. උලක් පිටිපස්සට ගහලා තියෙන වෙලාවේ මනස ලෝකේ ඊට වඩා දුකක් නැහැ පින්නතුනි. මේ ඇස් කන්න ආසින් ඔක්කොමම ලේනවා. ඒ විදියට ඉඳගෙන හරි මනුස්ස ලෝකේ මොහොතක් හරි ඉන්න එක වටිනවා කියලා කියනවා. ඕ නිරාගතව දුක් විඳිනවට වඩා. ඒ නිසා පින්නතුනේ ලෙඩ දුක් හැදුනා කියලා සීකලපනවා අඩුයි කියලා ඇඟ පාලනය කරගන්න බෑ කියලා ජීවිතය පා කරගන්න එපා. ඊට වඩා වටින දර්ශනයක් අපට මේ ලැබිලා තියෙන්නේ. ඒ දර්ශනේ සිහි කරන හැම මොහොතක්ම අපට කල්ප ගානකට සුගතියට හේතු වන පිනක් අපි කරන්නේ. ඒ සිහි කරන හැම මොහොතක්ම අපි කල්ප ගානකින් නිවනට සමීප වෙනවා. ඒ නිසා ඒ වඩන හැම දහමක්ම ආධ්‍යාත්මික ශක්තියක් විදියට ප්‍රඥා චෛතසිකය වර්ධනය වෙමින් තමන් නිවන් මාගේ ඉදිරියට රැගෙන යනවා. ඒ ප්‍රඥා චෛතසිකයත් එක්කම සති, සමත, විරිය, සද්ධා ආදී අනිත් ඉන්ද්‍රිය ධර්මත් වැඩෙනව නිකන් නෙවෙයි. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහම වැඩෙනවා. පින්නතුනේ මේ ඉන්ද්‍රිය ධර්ම පහ ශක්තිමත් කරගත්තොත් යම් කෙනෙක් සංඛාරූපපති කියලා සූත්‍රයක් තියෙනවා පින්නතුනේ. ඒ සූත්‍රය දැක්වෙනවා. ඒතනත්තෝන්ට ඒ ශ්‍රද්ධා දේන්ද්‍රිය ඉහිලට දිනු කරපු කෙනෙකුට පින්නතුනේ පුළුවන් ඕනනම් නැවත ඉපදෙන්නේ කොයි ආත්ම භාවයේද කියලා තීරණය කරන්න. තමන් මනුස්ස ලෝකෙට දෙන්නේ, දිවි ලෝකෙට දෙන්නේ, බ්‍රහ්ම ලෝකෙට දෙන්නේ කියලා තමන්ටම තමන්ව තීරණය කරන්න පුළුවන් කියලා. එන තැන විතරක් නෙමෙයි පින්නතුනේ. ඉපදෙන කුලය, අම්මා තාත්තාත් උනා තීරණය කරන්න පුළුවන් යාට. මේ සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම ඉහිලටම දිනු කළා මනුස්ස ලෝකයේ අවසාන වතාවට පහළ වෙන කෙනෙක් තමයි බෝසත් උතුමකු කියලා කියන්නේ. ඒ බෝසත් කුමරෙකු මේ ලෝකෙට පහළ වෙනකොට තමන් ඉපදෙන කාලය, ඉපදෙන රට, ඒ රටේ ප්‍රදේශය, දේශය, කුලය, ඉපදෙන කුලය, මව, මේ සියල්ලක්ම තීරණය කළා ඇතින්. ඒ නිසා පින්නතුනි අපේට නොමග යන්නටත් අවශ්‍ය නැහැ. මේ ධර්ම වැඩුවොත් අපේ සුගතිය පේනපෙනී අපට ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා හිතෙන් ප්‍රඥාව මුල් වෙලා නිතරම ඉන්නකොට පින්නතුනි අනිත් ඉන්ද්‍රිය ධර්ම වේගෙන් වැඩෙනවා. තමන්ට සුගතිය පෙනිපෙනී තමන්ට වැඩ කටයුතු කරගන්න පුළුවන්. තමන් ඉතාම සංකීර්ණ අවස්ථාවකදී මිය ගියත් මහා මාර්ගයේදී හිරි අනතුරකින්, ගුවනේදී, යුද්ධයකදී, සතුරුපිය ප්‍රහාරයකින්, අදිසි අනතුරකින් මේ කුමන දෙයකින් මිය ගියත් තමන්ගේ සුගතිය ස්ථාවර සුගතියක් බවට තමන්ට පත් කර ගැනීම හැකියාව අපි හැම දිනාටම තාම තියෙනවා. ඇයි ඒකට හේතුව? අපි කාගේවත් අතින් ආනන්තර කර්ම වෙලා නැහැ. ඒ නිසා අපි එච්චර අවාසනාවන්ත නැහැ. අපි හුඟා භාග්‍ය සම්පන්නයි. ඒ නිසා ආනන්තර කර්ම සිදු නොවෙච්ච ඕනම කෙනෙකුට ජීවිතයේ සැනසෙන්න පුළුවන්, සුගතිය පෙනිපෙනී ජීවත් වෙන්න පුළුවන් විදියට තමන්ට පරිසරය සකස් කරගන්න පුළුවන්. අඟුලිමාල ජීවිතය නිවැරදි කරගත්තනම් පින්නතුනි අපට බැරියයි. අපට පුළුවන් ඕනම විදියක අපේ ජීවිතයේ අතීතයේ කොයිතරම් අඩුපාඩු සිද්ධ වුණත් ඒ සියලුම කර්ම චක්‍රයන් ධර්ම චක්‍රයෙන් මැඩලන්න පුළුවන් අපට. ඒ හැකියාව අපට තියෙනවා. ඒ සඳහා පින්නතුනි ප්‍රධානම දේ තමයි නුවණ තියෙනට ඕන, සුවච බව තියෙනට ඕන, අවංක බව තියෙනට ඕන, අත්හැරීම පරිත්‍යාග සීලීත්වය තියෙනට ඕන, සැලගුණ සැලකීම යන ගුණාංග ඇතුව කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරමින්, ඒ ආහන දහම යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් මෙනෙහි කරමින් නිරතුරුව පින්නතුනි ස්කන්ධ පංචකයේ සමුදේවය දකිමින් සමත විදර්ශනා භාවනාන්හි අප්‍රමාදීව යෙදෙන්න. ගතවන හැම මොහොතකම නිහඬතාවය අගය කරමින්, විවේකීව ගත කරමින් මේ සඳහා කාලය කැප කරන්න. මේක තමයි පින්නතුනි අපට සැබෑ රැකවරණේ බවට පත් වෙන්න. ඉතින් එහෙම කටයුතු කරන්න තෙරුවන් සරණින් ඔබ හැමට නිදුක් නිරෝගී භාවයේ දිගාසිරි සම්පත් සැලසේවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේත් බොහොම ගෞරවයෙන් මේ ධර්ම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කළා. ඉතින් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මේ ස්වාමීන් වහන්සේලා හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළ පින්නතුනි හැම දිනාටමත් මේ කුසලයේ හේතුවෙන් අප නමින් මිය ගිය යම් තා ඥාති මිතර ආදීන් පින් බලාපොරොත්තුවකින් සිටිත්නම් ඒ සියලු ඥාති හොද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා. මේ පිනෙන් සුවපත් විය හැකි සසර ගමනේදී අපට මව් දෙමාපියන් වෙලා උදව්පකාර කරපු ඥාති මිත්‍රාදීන් වෙලා උදව්පකාර කරපු යම් තාක් සත්‍යයන් මේ විශ්වය තුළ පින් අපේක්ෂාවකින් සිටිත්නම් ඒ හැමදෙනාම මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා. ඒ හැමදෙනාම සුගතිගාමීව අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුත් එකට ගාථාව කියලා මියගේ ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයේ ආනිසංසයෙන් පින්තුන් හැම දිනාටමත් ගරුතර නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරවාසී සියලුම ස්වාමින් වහන්සේලාටත් දෙවියන්ගේ දැහැමේ රැකවරණේ ආශිර්වාදයේ සැලසේවා. පින්තුන් සිදු කරන සියලු දැහැමේ කටයුතු දිනෙන් දින සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා. දෙවියනුත් තමන්ගේ දිවයිසුර වර්ධනය කරගන්නා ගමන් උතුම් වූ නිවනින් සැනසීමට මේ පිනත් අනුමෝදන් වෙත්වා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්නතුනි, බොහෝ වේලාවක් මේ පින්නතුන් ඉතාම ඕනෑ කමින් ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් පින්නතුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. සසර ජීවිතස් සුවපත්ව ප්‍රාර්ථනානුකූලව